හොඳයි පින්නතුනි, නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වෙන්නට. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယං ති බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယං ති ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယං ති සංඝං සරණං ගච්ඡාමි, තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි, තතියං ති ධම්මං සරණං ගච්ඡාමි, තතියං ති සංඝං සරණං ගච්ඡාමි, ආනාතිපාතාවේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, හොඳයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ලෙස්ටර් බුද්ධ විහාරයේ සතිපදා සිදු කෙරෙන ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ධර්මදේශනාවට හුඟකන් දීමට පැමිණෙච්ච පින්නතුන්, ඊට මුලින් පැවැත්වෙන සම්බුද්ධ පූජා වැඩසටහනට සහභාගී වීමටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, මහා ශ්‍රද්ධාවෙන් සෝදානම් කළ කැම්පත් කළ තියෙන මේ මල් පහන් සුවඳ දුන් දැහැත් බෙහෙත් ආදීන් යොත් සීල පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායට බුද්ධ පූජා වශයෙන් පූජා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරන මොහොත අපේ හිත පිරිසිදු කරන මොහොතක්. බුදුගුණ සමාධිය තුළ අපේ හිත පවත්වා ගන්න පුළුවන් නම් ඒ මොහොතෙහි අපේ හිතේ රාග ද්වේෂ අඩු වෙනවා. එනිසා බුදුහාඳුර දේශනා කළේ භාවනා කමඨහන් අතර බුද්ධානුස්සතිය, බුදුගුණ සිහිපත් කිරීම භාවනා අනුස්සතියක් විදියට. ඒකටයි අපි බුද්ධානුස්සති භාවනා කියලා කියන්නේ. ඉතින් මේක හුදෙක් වන්දනාවක් විතරක් නෙවෙයි, බුදුගුණ සිහිපත් කරලා බුද්ධානුස්සතිය වඩන අවස්ථාව, උන්වහන්සේ තුල පැවති කරුණා මෛත්‍රී ප්‍රඥා දී උතුම් බුදුගුණ සමුදාය අපි සිහිපත් කරන අවස්ථාව. ඉතින් ඒ බුදුගුණ සමාධිය තුල හිත පිහිටන මොහොතක් පාසා අපේ හිත තැම්පත් වෙනවා, අපේ හිත පිරිසිදු වෙනවා, නිකලස් වෙනවා, හිත සමාධිමත් වෙනවා. ඉතින් ඒ සමාධිය තුළින් අපට ප්‍රඥාව ලබා ගන්නටත් උපකාරයක් වෙනවා. ඉතින් උන්වහන්සේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන් වහන්සේගේ සිත ඉහළටම දියුණු කරගත්තා. සාරාංශ කල්පලක්ෂයක් ලෝක සත්‍යය කෙරෙහි අපරිමිත කරුණාවෙන් ඇස් ඉස් මස්සේ දන් දීලා දාන ආදී සමතින් සහ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා උතුම් වූ සම්බුද්ධත්වයට පත් වුණා. බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව පුරා අවුරුදු 45ක් ගම් දනව් සැරිසරා වඩමින් ලෝක සත්‍යයට මේ උතුම් සදහම් පණිවිඩය නිවෙන සැනහෙන මාවත විමුක්තිගාමී මාවත ලෝකෙට දේශනා කළා. වසර 45ක් තිස්සේ උන්වහන්සේ කරපු යප්‍රමාණ සේවාව නිසා වසර දහස් ගාණක් ඉදිරියට ගෙනන්ට පුළුවන් විදියට ශ්‍රාවක සංඝරත්නයන් බිහි කරලා ඒ උතුම් දහමක් ලෝකෙට ඉතුරු කරලා උන්වහන්සේ අනුපදිශේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලා ඒ උත්තරම මනුෂ්‍ය රත්නය තුල පැවති අපරිමිත ගුණ සමුදායට කරන පූජෝපහාරයක් වශයෙන්ොත් අපේ හිත සමාධිමත් කිරීම සඳහා කරන භාවනාවක් වශයෙන්ොත් මේ උතුම් පූජා ද්‍රව්‍යයන් ඒ උතුම් ශාස්ත්‍රවරයාගේ අපරිමිත ගුණ සමුදායක් අභියස උන්වහන්සේගේ පාතියොම් කමල මත පූජාසනයේ මත පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අපටත් අපනමින් මියගිය ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් මේ පින උතුම් වූ සැනසීම යහපත විමුක්තිය නිර්වාණ අවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් එක්කන ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු සම්පූර්ණ පමිත පාර මිතාම් බලේන විද්වන් සියෝ කිල කිලේස සමෝල ජාලම් තේනේවලන්ද අරහම් අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්ත්වා සංසාර සාරෝග විනීත නිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්ධීරකං ස්වන්න සනුපලාසං සංලාපදේසින් පනමේ බිසාසම් සංසාභිගං කේවල මෝහනාසම් සන්නාහ කන්මාර රණේ විසේසම් සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හත ගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසම් සංවාර සංගම් පනමේ රසාසම් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදෙන්ඨිකෝ අකාලිකෝ තේහි පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදින් විඤ්ඤෝහෙති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සානීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගල ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤං කෙන් ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපතින්ඨිතං සාරීරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං පන්තෝ සම්බඤ්ඤුතං සන්තා වන්දේ තං බෝධිපාන් ඉමේ තේ මහා බෝධි ලෝකනාතේන පූජිතං අහං තේ නමස්සාමි බෝධි රාජා නමස්තුති පඨමං බෝධි පල්ලං කන්දුතියං ච අනිම් තතියං චං කමනං සෙන්ටං චතුන්තං රතනාගරං පංචමන්නජ පාලං ච මුචලින්දේන සන්තමං රාජායතනං වන්දේ මුනි සේවිතං මයංගනං නාගදීපං කල්යාණං පදං දිවාගොහං දීගවාපි චේතියං ච මුතිංග තෙන්ස මහා විහාරං ච බෝධිං මරිච වණ්ඨියං ස්වන්නමාලී මහා චේතියං තෝපාරාම භයාගිරිම් ජේතවනං සේල චේතියං තථාකාචර ඒතේ සෝල සටානානි අහං වන්දාමි සම්බදා ඝනසාරම් පදිත්තේන දීපේන සමදං තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන ධූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං නේතං කුසුම සන්තසි පූජයාමි මුනින්දංස සිරිපාද සරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොක්ඛං පුම්පන්මිලායාති යථායිදං මේ කායෝ තථා විනාශභාවං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං පානීයමේතං භගවපති ගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ ගිලාන පංචයං අනුකම්පන්නුපාදාය පති ගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගම් සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපි ටික වේලාවක් අපේ හිත එකඟ කරමින් භාවනාවක යෙදෙමු. පසුගිය දිනවලත් අප සිද්ධ කළේ බුද්ධ අනුස්සති භාවනාව වැඩීමයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නොයෙක් විදිහේ පුද පූජා පවත්වන කොටත් සැබවින්ම සිදුවන්නේ බුදුගුණ සිහිපත් කිරීමක්, බුද්ධ අනුස්සතියක්. ඒ අතර විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ තුළ පැවති ඒ අරහං ආදී සම්බුදු ගුණ එකිනෙක සිහිපත් කරන අවස්ථාවත් අපේ හිතේ සමාධිය දිනු කරගන්න අවස්ථාවක්. එකතකින් ඒ සමාධිමත් බව අපේ ලෞකික කුසලයේ දිනු කරගන්නට හේතුවක්. ධර්මයේ සඳහන් වෙනවා යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ තුල පැවති ඒ බුදු ගුණ සිහිපත් කරනවා නම් පුඤ්ඤාභිසන්ද කියලා. අභිසන්ද කියන්නේ ගංගාවක් කියන එක, නදියක් කියන එක. බුදුහාඳුරන්ගේ බුදු ගුණ සිහිපත් කිරීම පුණ්‍ය ගංගාවක් කියලා. ඒ තරම්ම පුද්ගලිකුගේ හිතට කුසලය දිනන අවස්ථාවක්, හිත සමාධිමත් වෙන අවස්ථාවක්, හිත පිරිසිදු වෙන සමාධිමත් වෙන අවස්ථාවක්. ඉතින් උන්වහන්සේගේ ඡායාවක් හෝ උන්වහන්සේගේ ඡායාරූපයක්, බුද්ධ ප්‍රතිමාවක් හොඳට සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට තමන් ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේගේ සෙවණෙහි උන්වහන්සේගේ බුදු සිසිල තුල තමන් ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේ තුල පැවති ඒ ගුණ එකිනෙක සිහිපත් කරනකොට අපේ හිතේ ලොකු ප්‍රසාදයක් කුසලයක් දිනු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ කාම රූප අරූප කියන තුන් ලෝකයේම තමන් හිත ඉහෙලටම දිනු කරපු උත්තමයන් වහන්සේ. ඉතින් ඒ වගේ උත්තමයක ගැන සිහිපත් කිරීම අපට හිතන්න පුළුවන්. ඔබේ ජීවිතයේ මුණගැහිච්ච කල්යාණ මිත්‍රයෙක්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, හොඳම යාළුවෙක් වෙන්න පුළුවන්, නැත්නම් ස්වාමි භාර්යාවක් වෙන්න පුළුවන්. ඒ කෙනෙක්ගේ ගුණයක් සිහිපත් කරනකොට තමන්ගේ හිතේ කොච්චර ප්‍රසාදයක් ඇති වෙනවදනේ. ඇතැම් විට ඔබේ හොඳම මිත්‍රයෙක් දුර වැහැර රටක ඉඳලා එනවා කියලා ඔබට ආරංචි වුණොත් ඇතැම් විට ඔහු ගැන හිතමින් ඔබ සතුටු වෙනවා. ඇතැම් විට ඔබේ යාළුවන්ටත් කියනවා මට මෙච්චර උදව් කරපු මේ වගේ හොඳ ගුණ තියෙන යාළුවෙක් කියලානේ. ඒ විතරක් නෙවෙයි, යාළුව පිළිගන්න ඔබ හුඟා දේවල් සූදානම් කරලා තියෙනවා. ඇතැමට ගුවන් තොටුපළට යන ඔහු එක්කන් එන්න. ඒ වගේම යාළුවෝ ගැන සිහිපත් කරන මොහොතත් ඔබේ ජීවිතයේ සතුටට හේතුවක් වෙනවා. ඉතින් පින්නතුනේ ඒ තමන්ගේ මේ ලෞකික ජීවිතය තුළ ඉන්න කෙලෙස් සහිත පුද්ගලයන්ගේ ස්වභාවය. ඉතින් එවැනි පුද්ගලයෙක් ගැන හිතනකොට ඔබට ඒ වගේ සතුටක් නම් ඔබේ දරුවෙක් ගැන උනා සිහි කරනකොට සතුටක් තමන්නේ. ඒ දරුවගේ දරුසුරතල් බලපෑමක ගැන, ඒ දරුවගේ රූප සම්පන්නිය, ඒ දේවල් හිතනකොට ඔබට ලොකු සැනසීමක්. ඔබට ඇතැමිට දවසට හුඟ වාර ගණක් ඒ ඥාතිවරයා දරුවා ගැන සිහිපත් වෙනවා. ඉතින් පින්නතුනේ එවැනි සමාජයක, එවැනි ලෝකයක බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රියෙන්, ප්‍රඥාවෙන් මේ තුන් ලෝකයේම ඉහළටම සිත දියුණු කරපු උත්තමයන් වහන්සේ. අසීමිත කාලයක් සසර දිගු කාලයක් මේ ලෝක සත්‍යයන් සසරින් එතර කරවන්න ඕන කියන ප්‍රාර්ථනාවෙන් විශාල කැපවීමක් කරපු උත්තමයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ මේ ජීවිත කාලය විතරක් නෙවෙයි සසර උන්වහන්සේ පුරපු පාරමිතා ඔබ ජාතක කතාවලින් දැකලා ඇති. කොයිතරම් පරිත්‍යාගයක් කළාද? ඇතැමිට මහා කපි ජාතකයේ වෙන තැන්වල අර වඳුරෙක් වශයෙන්, බෝසත් වඳුරෙක් වශයෙන් ඉපදිච්ච වෙලාවේදී ඒ මිනිස්යන් වෙනුවෙන් කොච්චර ගුණයන් කැප කළාද, ගුණයන් ප්‍රදර්ශනය කළාද? ඒ වගේ ටිකෙන් ටික ගුණයන් දිනු කරලා ආපු ඒ උත්තමයන් වහන්සේ තුල පැවති ඒ අසීමිත බුදුගුණ සමුදාය හිතනකොට, ඒ වගේම උන්වහන්සේ අවසාන වතාවට මේ ලෝකෙ ඉපදිලා දුෂ්කර ක්‍රියා කරපු කාලයේ ඒ අප වෙනුවෙන් නේද ඒ කැපවීම කළේ? සම්බුද්ධත්වයට පත් වෙලත් පුර අවුරුදු 45ක් දවසට පැය දෙකක් වගේ කාලයක් විදිහට ගනිමින් පා ගමනින් මේ මිහි මත වැඩම කරමින් ලෝක සත්‍යයන කරපු අපරිමිත කැපවීම සිහිපත් කරනකොට අපේ හිතේ ලොකු ප්‍රසාදයක් ඇතිවන්නේ. අන්න ඒක ලොකු කුසලයක්. ඒක සමාධිමත් හිත සමාධිමත් කරන අරමුණක් විතරක් නෙවෙයි මහා පුණ්‍ය ගංගාවක් වශයෙන් දේශනා කළා. එනිසායි අපසරණ ගිය ඒ උතුම් ගුණ සමුදායකින් හැබි සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති ඒ අරහං ආදී බුදුගුණ සමුදාය අපි එකිනෙක සිහිපත් කරමින් ඒ බුදුගුණය තුළම අපේ හිත සමාධිමත් කරමින් අපේ හිතේ කුසලයේ දිනු කරමු, හිතේ නීවරණ දුරු කරමින් හිතේ ප්‍රසාදය ශ්‍රද්ධාව අපි දිනු කරමු. අපි ටික වේලාවක් බුදුගුණ භාවනාවේ යෙදෙමු. පින්නතුන්ගේ පහසු ඉරියව්වක ශාරීරිය සැහැල්ලුව තියාගෙන ඍජුව කය පවත්වා ගනිමින් අපි ටික වේලාවක් බුදුගුණ භාවනාව වඩමු. හොඳයි, තමගේ ශරීරය හුඟක් සැහැල්ලුවෙන් පවත්වා ගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන S2 අඩවන්ව තියාගෙන S2 පියාගෙන තමන් හොඳට සිහිපත් කරන්න තමන්ගේ ජීවිතයේ හිමුණ ගැහිච්ච දැකපු ලස්සන ප්‍රතිමා වහන්සේ නමක් ඔබ හොඳට සිහිපත් කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට ජීවමානව වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ අපරිමිත බුදුගුණ සමුදාය, ඒ බුදුගුණ සෙවණේ ඉඳගෙන ඒ බුදු සිසිල මගේ ගතට අත්විඳිමින් සිටින්ද ඒ බුදුගුණය සිහිපත් කරමින් මා බුද්ධානුස්සති භාවනාව තුළ මගේ හිත සමාධිමත් කරනවා. වර්තමානය තුළ හිත හොඳට තියාගන්න නාසය ආශ්‍රිතව සිත පවත්වා ගනිමින් බුදුහාඳුරන්ගේ කෙනෙක් බුදුගුණ අපි අනුපිළිවෙලින් සිහිපත් කරමු. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් සිත දියුණු කරලා ලෝකේහි සියලු සත්‍යයන්ගේ පුද පූජාවන්වලට සුදුසෙක් බවට පත් වුණා. එනිසා අපි උන්වහන්සේට අරහම් කියලා දේශනා කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති ඒ අරහම් බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතෝ සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ තන්තා. බුදුරජාණන් වහන්සේ කිසිඳු ගුරුවරයෙකුගේ උපදේශයක් නොමැතිව තමන් වහන්සේගේම ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා අපි උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා සඳහන් කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති ඒ සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසින් සියලු ලෝවැසි සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතෝ විඤ්ඤාචරණ සම්පන්න බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න ගුණෙන් යුක්තයි. සීලයේ ඉන්ද්‍රිය සංවරය ආදී විද්‍යා ඥානයන්ගෙන්ද, ඒ වගේම ප්‍රථම ධානය ආදී සමාපatti වලින්ද උන්වහන්සේ යුක්ත වුණා. එනිසා අපි උන්වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියලා සඳහන් කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතෝ සුගත බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ තන්තා. බුදුරජාණන් වහන්සේ සුගත බුදුගුණේ යුක්තයි. උන්වහන්සේ සසර එන ගමනේදී සම්බුද්ධත්වය සඳහා ඒ වැඩි ගමන ලෝසතුන් සනසමින් වැඩිය ගමනක් වුණා. බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුවද උන්වහන්සේගේ ප්‍රකෘති ගමනත් ඉතාම ශාන්ත ගමනක් වුණා. මේ ගුණයට අපි සුගත කියලා සඳහන් කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ සුගත බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතෝ ලෝකවිදු බුද්ද ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේ තන්තා. බුදුරජාණන් වහන්සේ ලෝකවිදු බුදුගුණේ යුක්තයි. උන්වහන්සේ තුන් ලෝකය කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකය අතැඹුලක්සේ මැනවින් පසක් කළා. ඒ ඒ භවයන්හි සත්‍ය උපදින ආකාරයත් ඊට අදාළව කර්මයනොත් සත්‍යයෙන් චුත වෙන ආකාරයත් මැනවින් ප්‍රත්‍යක්ෂ කළා. එනිසා අපි උන්වහන්සේට ලෝකවිදු කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදු සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතු අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා. බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති ගුණින් යුක්තයි. ලෝකේ හිටිය සැඩපරුස පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රී නැමැති දියධාරින් ප්‍රඥා නැමැති ආයුධයෙන් සංවර පුද්ගලයන් බවට පත් කළා. එනිසායි අපි උන්වහන්සේට අනුත්තර පුරිස ධම්ම සාරතිය කියලා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරති බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතෝ සන්තාදේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. බුදුරජාණන් වහන්සේ සත්තාදේව මනුස්සානම් බුදුගුණේ යුක්තයි. උන්වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් ස්වර්ගගාමී මාර්ගයත් විමුක්ති මාර්ගයත් දේශනා කරන උතුම් ශාස්ත්‍රවරයන් වහන්සේ වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තාදේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතෝ බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ බුදුගුණේ යුක්තයි. උන්වහන්සේ අවබෝධ කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝක සත්‍යා සසරෙන් මිදවීම සඳහා ඉමහත් කරුණාවෙන් දේශනා කළ වදාළා. මේ උතුම් ගුණයට අපි බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතුන් භගවාං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තාම් භවන්තු සුඛේතන්තා. බුදුරජාණන් වහන්සේ භගවා බුදුගුණේ යුක්තයි. රාග ද්වේෂ මෝහ කියන මේ කෙලෙස් දුරු කරපු වහන්සේ සසර පිරුවා වූ දානාදී පාරමිතා දහම්වල බලයෙන් ලෝවැසියන්ගේ අපමණ පූජාවන් ලැබුවා වූ භාග්‍ය සම්පන්න මනුෂ්‍ය රත්නයක් වුණා. උන්වහන්සේ පිරිනිවන් පා වසර 2562ක් ගත වුණාල් අදත් උන්වහන්සේ වෙනුවෙන් තුන් ලෝකයේහි අපමණ පුද පූජාවල් උන්වහන්සේගේ නමින් පැවැත්වෙනවා. මෙන්න මේ උතුම් පින්වන්ත බවට භාග්‍ය සම්පන්න බවට අපි භගවා කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසේ සියලු සත්වෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මෙතෙන් පටන් දස දිසාගත මිනිස් නොමිනිස් ලොකු කුඩා දියගොඩ ආස වැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. ඒ හැම දෙනා කෙරෙහිම මා මෛත්‍රී ඇසෙන් මුදිතා ගුණයෙන් ඉමහත් කරුණාවෙන් මැදහත් සිතින් බලමින් සිව් බඹ විහරණ ලෝසතුන් කෙරෙහි මා නිරතුරුව පවත්වනවා. ඒ උතුම් මෙත් සිසිලේ බලයෙන් උතුම් බුදුගුණ අනුස්සති භාවනා බලයෙන් මගේ සිත දිනෙන් දිනම නිකලස් වේවා. ආධ්‍යාත්මික සතුට ප්‍රඥාව දිනෙන් දින දිනු වේවා. අනිත්‍ය දැකීමට පුළුවන් පරිසරයක් මගේ ජීවිතය තුළ දිනෙන් දින ගොඩ නැගේවා. ජීවිත යථාර්ථය පසක් කරගන්නට මේ උතුම් සදහම් මග මට ආශිර්වාදයක් වේවා. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා මං සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස චක්කුංච පටිංච රූපේච උම්පඤ්ජති චක්ඛු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්ඛේති යං විතක්ඛේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතානාගත පඤ්චොප්පන්නේසු චක්ඛු විඤ්ඤේයේසු රූපේසු ති ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි සදාවත් වාසනාවන්ත පින්තුනි ඉතින් අදත් ඔබ මේ දහම වෙනුවෙන් තමන්ගේ ගතසිත මෙහෙවන අවස්ථාව පින්නතුනි අපේ ජීවිතවල අපි ලබපු වාග්ය සම්පන්න අවස්ථාම තමයි මේ ගත කරන්නේ අපි. ඔබට ජීවිතයේ ඔබ ලබපු සාර්ථකත්වයන් කල්පනා කරලා බලන්න. ඔබ කුඩා කාලේ විභාග සමත් වුණා. ඇතැම් විට නොඑක් විදිහේ රැකියා ආරක්ෂා කළා. දේපළ ලැබුවා. නොඑක් විදිහේ බඩමුට්ටු ඔබ උපයා ගත්තා. දරුවෝ ලැබුවා. ඒ දරුවන්ගේ සාර්ථකත්වයන් ඔබ ජීවිතේ දැකලා ඇති. මේ සියලුම දේවල් ඔබ ලැබුවේ එකාතකින් ඔබේ මේ ජීවිතයේ උත්සාහය, ඔබේ ඥාති මිත්‍රාදීන්ගේ උපකාර, අනිත් අතින් ඔබ සසර කළාවු පින් කමලානිසංස. මේ සියලුම දේවල් වල එකතු වෙ ප්‍රතිඵලයක් තමයි ඔබ ජීවිතයේ සාර්ථකත්වය විදිහට ලැබුවේ. ඒ ලැබපු සියලුම දේවල් අතුරින් පින්තුනි ඔබ සසර බොහෝ කලක් කළාවු මහත් වූ පිනෙහි ලැබපු උපරිම ආනිසංසය තමයි හොඳ මානසිකත්වයෙන් යුතුව මේ ධර්මය හඬ ලැබෙන අවස්ථාව. ඒක මනුස්ස ලෝකෙ කෙනෙක් ඉපදුනාටම ලැබෙන්නේ නැහැ පිනතුනි. ඇතැම් විට බකින්හැම් මාලිගේ ඉපදුනත් ලැබෙන්නේ නැහැ. ඔබ ඊටත් වඩා පින් කරපු අය. අපි ලෝකේ යම්කිසි දැනුමක් යම්කිසි තාක්ෂණයක් ලැබලා තියෙනවා නම් ඒ සියල්ලම උපරිම ලෙස වසර දහ දහක මිනිසයා කරපු උත්සාහය ප්‍රතිඵල. නමුත් ඔබ සැබෑ ලෙසම සද්ධර්මය කියලා යමක් අහනවා නම් ඒක පින්නතුනි වසර ගණන් වලින් නෙවෙයි කල්ප ගණන් වලින්. සාරාංශික කල්ප ලක්ෂයක S is මස්ලේ දන් දීලා කරපු සුවිශාල පරිත්‍යාගයක දැඩි පරිශ්‍රමයක ප්‍රතිඵලයක් තමයි සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ සද්ධර්මයේ හැයන්ට අවස්ථාව ලැබීම ඊට සුදුසු වටා පිටාවක ජීවත් වීම ඊට හැකියාව තියෙන මානසිකත්වයක සිටීම තමයි පිනුතුනි කෙනෙක් ජීවිතේ ලබන වටිනාම සම්පත වෙන්නේ. ඉතින් ඔබේ සම්පත ලබන අවස්ථාව. ඒ ගැන ඔබ හුඟක් සතුටට පත්වන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුවිජානෝ බහං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙසී පරාභවෝ කියලා. යම් කෙනෙක් දීන වෙනවාද පිරිනවනවාද කියලා බලන එක පහසුයි කියලා. කෙනෙක් ඇත්තටම දිනු වෙන කෙනෙක්ද කෙනෙක් පිරිහෙන කෙනෙක්ද කියලා බලාගන්න ලේසියි කියලා. සාමාන්‍ය ලෝකේ මිනිස්සු දිනු වෙනවාද කියලා පිරිහිනවාද කියලා බලන්නේ සාමාන්‍යයෙන් අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් වෘත්තියෙන් වලින් දිනු වෙන විදිය. නමුත් බුදුදහමේ හැටියට කෙනෙක්ගේ දිනුව කියන්නේ මානසික දිනුව. දිනෙන් දින කොයිතරම් දුරට තමන්ගේ හිතේ මානසික දිනුව ඇති වෙන කෙනෙක්ද කියලා බලාගන්න එක පහසුයි කියලා. කොහොමද බලාගන්නේ? ඒ තමයි ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරාභවෝ. යම්කිසි කෙනෙක් දහමට අවංකව කැමති නම් ඒ කියන්නේ තැනැත්තා ඇත්තටම මානසික දියුණුවට කැමති කෙනෙක් කියලා කියන්නේ. තමන්ගේ හිතේ සතුට සැනසුම දිනු කරගන්න කුසලයේ දිනු කරගන්න එයා කැමති කෙනෙක් කියන එකයිකින් කියන්නේ. මේක තමයි කෙනෙක්ගේ දිනු වීමේ ලක්ෂණය කියලා කියන්නේ. අන්න ඒ බව තේරුම් ගත්ත කෙනා උපරිම ලෙස ධර්මය අහනවා. ඒ ධර්මයේ හැකියතාව විදිහට ජීවිතේ පිළපදිනවා. ඒ වගේම තමන්ගේ ළඟම ඥාතීන්ට මේ ධර්මය ලබා දෙන උත්සාහවන්ත වෙනවා. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන හඳුන්වන ඔය කට්ටියට. ළඟදී මෙහි ඔබ දකින්නට ඇති පින්තූරයක් මම සමහර අයට යවුවා වීඩියෝ එකක්. මෙහි ඉපදිච්ච මහත්තේ මෙහි ධර්මපන්ති වටෙන කෙනෙක්. තමන්ගේ අවුරුදු 3ක 3මාරකේ කුඩා දියණියත් එක්කගෙන ඇවිල්ලා එයත් බුදුහාඳුනේ ළඟ දන ගහලා වැඳලා මෙහෙමයි වඳින්නේ කියලා දරුවට පුරුදු කළා. ඒ ඉපදෙච්ච දරුවාට ඒ කුඩා දරුවාට සාදුකාර දීලා සාදු සාදු කියලා මෙන්න මෙහෙමයි බුදුහාඳුනට වඳින්නේ කියලා තුන් පාරක් දන ගහලා මේ පිළිම වහන්සේ ඉදිරිපිටේ දරුව ලවා වැඳෙව්වා. බලන්න පින්තුනි දරුවෙකුට ඊට වඩා දෙන්න පුළුවන් ආශිර්වාදයක් නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ බුද්ධාගමට ළමයාවයි කියලා. නමුත් ඒක නෙවෙයි පින්තුනි කාරණේ. ඒ දරුවගේ හිත ඒ මොහොතෙහි කොයි තරම්නම් කුසල චේතනා සමුදායක් ඇති වෙනවද? ඒ දරුවගේ අනාගතයට කොයි තරම් සුරක්ෂිත භාවයක්ද? ඇතැම් විට ඒ දරුවාට ඒ කුසලයේ ඇති ඊළඟ ආත්ම භාවය සුගතිගාමී වෙන්න. ඔබ අහලා තියෙනවා චත්තමානක කතාව. ඒ චත්තමානක කුමාරයා එදාම මිය යන හිටිය තරුණ කුමාරයෙක්. අර යෝවාද සම්පවරෝ මනුජේසු කියන ගාථා තුනගෙනගෙන බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනට වන්දනා කරනේ ගාථා තුන විතරක් කියලා ඒ ලබාගත් කුසලයේ නිසා එදාම මිය ගිහිපු ඒ දරුවා අදත් දිව්‍ය ලෝකයේහි සැප විඳිනවා. ඒ ධර්මයෙන් ලබාගත් වාසිය. ඉතින් පින්තුනි අපට අපේ ජීවිතේ වටිනාම සම්පත තමයි මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන. අන්නේ තෙරුවනට අපි සමීප වුණු පමණටයි පින්තුනි අපේ කුසලයේ දිනු වෙන්නේ. ඒ වගේම අපේ හිතේ මානසික සහනය දිනු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ආශිර්වාදයෙන් අපේ ජීවිතයේ කලමනාකරණය කරගන්න විදිය ඉතාම මනවින් දේශනා කරනවා ඒ දහමට ඒ තෙරුවනට තමන් ළඟා වුණු පමණට. ලෝකයේ අනිත් මිනිස්සු පින්තුනි මේ ක්‍රමය දන්නේ නැහැ. ලෝකයේ මිනිස්සු සාමාන්‍යයෙන් ලෞකික සත්‍ය නැත්තම් ලෞකික කුසලයේ දේශනා කරනවා සඳහන් කරනවා. තින්කම් කරන්න අම්මට තාත්තට සලකන්න හොඳට සිල්වත්ව ඉන්න ඒ කරුණ අනිත් ආගම්වලත් කියනවා. නමුත් ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා පැහැදිලි ලෙසම අපේ හිතේ මානසික දුකක් ඇති වෙනවා නම් මානසික අසහනයක් ඇති වෙනවා නම් කොහොමද ඒක ඇතිවන්නේ? ඒක දුරු කරන්නේ කොහොමද කියන එක ධර්මයේ තුල ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අන්නේ දේශනා මාර්ගය අහන්නට ඒ දේශනාවෙන් තමන් සාර්ථකත්වය ලබා ගන්නට ඒ දේශනාවෙන් තමන් හිතේ පිරිසුදුම ඇති කරගෙන මානසික සහනය ඇති කරගන්න කෙනෙකුට අමාරු නම් කෙනෙකුට වෙලා නැහැ කියනවා නම් ඒ කියන්නේ මොකද්ද පින්නොතින අනිත් පැත්තෙන් ඒ කෙනා කියන්නේ ඇත්තෙන්ම මට දැම්ම මානසික සහනය ලබන්න ඕනේ නැහැ ওই ජීවිත අන්තිම කාලේ සැනසීමෙන් වුණාම ඇති කියලා එහෙනම් කියන්නේ හොඳට තරුණ කාලේ ලස්සන කාලේ ඔහේ දුක් විඳලා විඳලා අන්තිම කාලේ සැප විඳින තමයි එහෙනම් බලාපොරොත්තු වෙන්නේ පින්නොතින බුදුදහම කියන්නේ සම්පූර්ණයෙන්ම මානසික පාරිශුද්ධත්වය වෙනත් විදියකින් කියනවා නම් සතුට ලබන ක්‍රමය අපේ හිතට මානසික අසහනයක් එනවා නම් කොහොමද ඒකෙන් දුරු වෙන්නේ කියලා ක්‍රමයයි මේ දහම් තුලින් දේශනා කරන්නේ. ඒ නිසා පින්නතුන වර්තමානයේ බොහෝ දෙනා බෞද්ධ නොවුනත් බුදුදහමේ තියෙන ඉගැන්වීම් ප්‍රායෝගිකව කරන්නට බොහෝ දෙනෙක් වර්තමාන ලොකු උනන්දුවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ බුදුදහම වෙනුවෙන් විශාල සේවයන් කරන්නේ කැපවීම කරන්නේ මේ දහම ලෝකේ ව්‍යාප්ත කරන්න හුඟක් මහන්සි වෙන්නේ ඇත්තටම පිනොතින උපතින් බෞද්ධයන් නෙවෙයි. උපතින් අබෞද්ධයි. ඒ තරම් කැපවීමක් කරලා මේ දහම ලෝකෙට දෙන්නට බොහෝ දිනක් මහන්සි ගන්නවා විතරක් නෙවෙයි, තමනුත් ඒ දහම ජීවිතය තුළ ප්‍රායෝගික කරනවා. කිසිඳු ආගමික ભેදයක් නැතුව ලෝකේ හැම දිනම වර්තමානයේ ප්‍රැක්ටිස් කරන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මෛත්‍රී භාවනාව. අනිත් එක මයින්ඩ්ෆුල්නස් එක, සතිමත් බව. මේක ලෝකයේ පිනතුණි හැම ආගමකම අය. ඔබ ඇදැමිට ලංකාවේ ගියොත් දකි ඔබට ඕනනම් ඒ වගේ වීඩියෝත් පෙන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ඇතැම්මිට වෙනත් ආගමික අය, ඇතැම්මිට දැඩි ආගමික මූලධර්මවාදී අයත් හාමුදුරුවන්ගේ අනුශාසනා මත මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා. ඇතැම්මිට බුදුහාඳුරු කියන වචනේවත් කියන්නේ නැහැ. නමුත් මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා. පේලියට පාසල් යන අය ළමයි පේලියට සක්මන් භාවනා කරනවා. හාමුදුරුවොත් එක්ක ගමන් කරමින් සතිමත් බව දිනු කරනවා. ඒ විතරක් නෙවෙයි, මානසික රෝගවලට පත්වෙච්ච බොහෝ දෙනෙකුට වර්තමානයේහි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට සඳහන් කරන ප්‍රධානතම ට්‍රීට්මන්ට් එකක් තමයි මෛත්‍රී භාවනාව. බොහෝ විට අපේ මානසික ව්‍යාකූලතාවයට, අසහනයට හේතු වන ප්‍රධානතම කරුණක් තමයි අනිත් පැත්තේ තියෙන අමනාපය, ගැටුම. මෙන්න මේක නැති කර ගන්නට මෛත්‍රී භාවනා පිණිසින් බොහෝ දිනක් ප්‍රැක්ටිස් කරන වර්තමාන. ඒත් එක ලොකු මානසික පරිවර්තනයක් වෙනවා. මානසික ආතතිය, අසහනය දුර වෙලා හිතේ සහනය දිනවන්නට මේක ඉතාම වැදගත් දෙයක්. බලන්න පිණිසින් බුදුහාමුදුරෝ කරණිවිත සූත්‍රයක නිදේශනා කළේ යන්තං සන්තං පදං අභිසමෙච්ච, යම් කෙනෙක් කිසියම් ශාන්ත භාවයක් මානසික සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම් මොකද කරන්න කිව්වේ? සබ්බේ සත්තා බාන්ධ සුඛිතත්තා, සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න කිව්වා. අනිත් පැත්තේ මහා සතිපට්ඨාන සූත්‍රය මොකද දේශනා කළේ? ඒ කායනෝයම් වික්‍රිය මග්ගෝ සත්තානං විසුද්ධියා, ශෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං ඥායස් අධිගමාය, නිබ්බානස්ස සච්චිකිරියාය, යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. මානසික අසහනය, ශෝක පරිදේව දුරු කරන්න ඕන එකම ප්‍රතිපදා විදිහට මොකද දේශනා කළේ? සතර සතිපට්ඨාන. මේ පිනුතින අවුරුදු 2500ට කලින් මේ සසනහන් කරන්නේ. අද වර්තමානයේ ලෝකෙම අය බටහිර වෛද්‍ය විද්‍යාව හරහා, බටහිර මනෝවිද්‍යාව හරහා ගිහිල්ලා මානසික අසහනයට මයින්ඩ්ෆුල්නස් එක, 11 කයින්ස් එක ප්‍රැක්ටිස් කරන මේ ට්‍රීට්මන්ට් හැටියට සඳහන් කරනකොට ඊට වසර දහස් ගානක කලින් බුදුදහමේ මේක සඳහන් කළා. පින්නතුනේ අපි උපතින්ම මේ දහම ලැබලා තියෙන අපි කොච්චර වාසනාවන්තද? අපිට තියෙන එකම දේ මේ දහම් කරුණවල තියෙන විශ්වාසනීයත්වයේ වටිනාකම පිළිබඳ විශ්වාසය අඩුකම අපිට තියෙන. ඒක හරියට අපි තේරුම් ගත්තොත් අපි තමයි පින්නතුනේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි වටපත් වෙන්නේ. අනිත් අය බොහෝ දුරක් රවුමක් ගහලෙද්දී අපට උපතේ පටන්ම මේ දහම අතටම ලැබිලා තියෙනවා. ඒ ලැබුණේ නිකන් නෙවෙයි පින්නතුනි. නිකන් නෙවෙයි. ලොකුව පිනක, ලොකුව ප්‍රාර්ථනාවක ආනිසංස. මේ ලෝකෙ ඉපදෙන සමහර සත්‍යයන් පින්නතුනි උපතීම ප්‍රාර්ථනා කරනවා බෞද්ධ අම්ම කෙනෙක්ගේ තාත්ත කෙනෙක්ගේ දරුවන් ගල ඉපදෙන්න. මෑත කාලයකට හොඳම සිද්ධියක් ලංකාවෙන් ආරංචි වුණා. අපේ හිතවත් හාමුදුරු කෙනෙක්ගේ මාර්ගයෙන් එක ළමයෙක් වෙනත් ආගමක ඉපදිච්ච මේ කුඩා පිරිමි ළමෙක්. මේ ළමයා කුඩා කාලේ පටන්ම සිංහල ගෑනු අයගේ පින්තූර දැක්කහම හිත කැළඹෙනවලු මේ ළමයට. පත්තර කොලේක පින්තූරයක් දැක්කත් මේ ළමයා ඒක අසුභවාදී විදිහට ප්‍රතිචාර දක්වනවලු. මේක විදිහේ ක්‍රියාවන් කරනවා. ඒක කියන්න අමාරු සමාට ඔයගේ තිත්. ඇතැම් මේ අපිට සිදු වේ කරන කියපු දේවල් වලට මේ ළමයට සිංහල කාන්තාවන් පෙන්වන්න බැළු. ඊට පස්සේ මේ ළමයා වෙනත් ආගමක ඉපදිච්ච කෙනෙක්. ඊට පස්සේ බැරිම තැන මෙයාගේ අම්මල තාත්තල එක හාමුදුරු කෙනෙක් ගැන ආරංචි වෙන හාමුදුරන්ට මේ ළමයා පෙන්නලා තියෙනවා. හාමුදුරුවත් ඔය අදෘශ්‍යමාන බලවේගත් එක වැඩ කරන හාමුදුරු කෙනෙක්. කොහොම හරි මේ ළමයා ගැන, ගියාත්ම ගැන දැනගෙන තියෙනවා. ගියාත්ම පිනුතුනි මේ ළමයා හාමුදුරු කෙනෙක්. අවුරුදු 100කට වඩා ජීවත් වෙච්ච කෙනෙක්. මේ හාමුදුරන්ගේ ජීවිතය අවසාන කාලයේ ප්‍රාර්ථනා වෙලා තිබ්බේ මෙයාත් මේ බෞද්ධ අම්ම කෙනෙක්ගේ කුසින් ඉපදෙන්න. එහෙම බලාපොරොත්තුෙන් මේ ළමයා හුඟක් උත්සාහ කළා තියෙනවා. එයාගේ පිනත් එක්කම හොඳ අම්ම කෙනෙක්ගේ කුසේ ඉපදෙන්න. නමුත් සුදුසු පරිසරයක් තිබිලා නැහැ. කොහොම හරි බෞද්ධ අම්ම කෙනෙක්ගේ කුසේ ඉපදෙලා දරුවා කුඩා කාලේම අම්මට ඒ දරුවා අවශ්‍යතාවයක් තිබිලා නැහැ. ඉතින් ඒ ළමයා වෙනුවෙන් නැති වෙන විදිහට වැඩ කළා. පළවෙනි වතාව දරුවා හිමි වෙලා. දෙවෙනි වතාව ආයි මේ ළමයා ඉඳලා ආයි බෞද්ධ අම්ම කෙනෙක්ගේ කුසේ ආයි පිළිසඳගෙන. දෙවෙනි වතාවත් අර දෙම වෙලා. ඊට පස්සේ බැරිම තැන මේ ළමයා වෙනත් අම්ම කෙනෙක්ගේ වෙනත් ජාතික වෙනත් ආගමික අම්ම කෙනෙක්ගේ කුසේ ඉපදෙන. මේ ඇත්තම සිද්ධියක් මේක. මේකට අදාළ තවත් හුඟක් කාරණා පසු ගාමිව තියෙනවා. ඒ ඔක්කොම මම කියන්න සූදානම් නැහැ. කිව්වොත් ඒක සමහරට හොඳමදි. ඊට පස්සේ පින්නොතුනි කොහොම හරි මේ හාමුදුර මේ දෙමාපියන්ට මේක කිව්වට පස්සේ දෙමාපිය පිළිඅරන්නේ නැහැ. ඊතරක් නේ මේ ළමයා ගියාත් මේ ඉපදිලා හිටිය පන්සල ගැනත් කියලා. ඌව පළාතේ එක්තරා ස්ථානයක්. කිව්වට පස්සේ මේ අම්ම තාත්තා දෙන ළමයාත් එක්කම අර පන්සලට ගිහිල්ලා. ළමයා අවුරුදු 6ක 7ක ළමයා කියවන විට ඊපස්සේ ගියාට පස්සේ ඊටාම පුරුදු තැනක් වගේ පන්සලේ ඇවිදලා ඊට පස්සේ මේ හාමුදුර හිටිය කාමරෙටම ගිහිල්ලා අඳනයක් අරගෙන අඳනේ කරේ දාගෙන ලින්දට ගිහිල්ලා මට නා ගන්න ඕන කියලා බාල්දියක් අරගෙන කෝ පොඩි උන්නාසල කොහෙද කියලා අහලා එහෙම මේ ළමයා ඊටාම පුරුදු තැනක් වගේ කටයුතු කළා. පස්සේ කොහමද ගෙදර එක්කන් ඇවිල්ලා පිනුතුනි මා මේ සිද්ධිය සඳහන් කළේ ඇත්තෙම සමහර අය උපතින්ම බලාපොරොත්තු වෙනවා බෞද්ධ අම්ම කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක් කියලා ඉපදෙන්න. නමුත් සමහර අයට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් මේ ලෝකයේ තුල තියෙනවා. ඉතින් මේ කරුණ සඳහන් කළේ ඒ දරුව විතරක් නෙවෙයි. ඔබත් ඔබ විතරක් නෙවෙයි. ඔබේ දරුවනුත් මනස ලෝකයේ උපතින්ම බෞද්ධ වෙලම ඉපදෙන්නේ. පින් වගේම පින් කළ විතරක් නෙවෙයි. ලොකු ප්‍රාර්ථනාවකින්. නමුත් ඉපදුනාට පස්සේ යාට මේක දැනෙන්නේ නැහැ. ඉපදුනාට පස්සේ සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්නවා. අර අතීත මතකේ නැහැ. එක්කෝ හිත දිනු කරන්න ඕනේ, එක්කෝ කල්යාණ මිත්‍රෙක් කියන්න ඕනේ කිව්වොත් තමයි මේක දැනගන්නේ. හැබැයි දැනගත්තට පස්සේ ඉක්මනට මේ තැනැත්තා මේ දහම තුළ හික්මෙනවා, දහමෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතින් මේ කරුණ සඳහන් කළේ ඔබට තවත් මේ දහමට නැඹුරු වෙන්න උපකාරයක් උනන්දුවක් සඳහා. පින්නතුනි ධර්ම ශ්‍රවණය කරනකොට දහමෙහිින් ලැබෙන ආනිසංසයක් තමයි. ඒ ධර්ම දේශනාව තුළදීම ටිකෙන් ටික තමන්ගේ හිතේ දියුණුවක් ඇති වෙන්නට ඕන. හිතේ කුසලයේ දියුණු වෙන්නට ඕන. හිත පිරිසිදු වෙන්නට ඕන. හිතෙහි තියෙන ලෝභය, ద్వේෂය, මෝහය අඩු වෙන්නට ඕන. හිතේ තියෙන පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය ටිකෙන් ටික වැඩි වෙන්නට ඕන. දේශකයන් වහන්සේලා හැටියට අපේ ලොකු වගකීමක් තියෙනවා. ඔබේ හිත ටිකෙන් ටික දියුණු කරගන්නට ඒකට උදව් කරන්න. ඒ නිසා තමයි ඇතැම් විට අපි උපමාවක් කිව්වත් ඔබේ හිත කලකිරෙන සීදිටක ඒකට කියන්නේ නැහැ. ඇතැම් විට හවල ආගමේ කියලා හෝ අය කියපු කරුණවල සමහර දේවල් ඔබේ හිත කලකිරීමට හෝ හිත අප්‍රසාදයටපත් වෙනවා නම් ඒව හරි අපි නොකියන උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි අපේ ලොකු වගකීමක් තියෙනවා. ඒ ධර්ම දේශනාව තුළ ඒක දිගටම ඒ ශ්‍රාවකයන්ගේ හිත දියුණු වෙන විදියට පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාව දිනු වෙන විදිහට අකණ්ඩව ඒ හිත ගෙන යන්නට ධර්මදේශනාව තුලදී මේ වර්ධනයක් ඇති කරන්නට භික්ෂුන් වහන්සේලා හැටියට, දේශකයන් වහන්සේලා හැටියට අපේ ලොකු වගකීමක් තියෙනවා. පින්තුනි අපි මේ අතීත කුසලයෙන් ලැබපු මේ සද්ධර්මය කල්යාණ මිත්‍රාසනෙන් අපි ලබනකොට අපි මුලින්ම සඳහන් කළා අපේ හිතේ ටිකෙන් ටික දියුණුවක් ඇති වෙනවා. ඒ දිනුව ඇති වෙනකොට සද්ධර්ම ශ්‍රවණයෙන් අපට මූලිකව ලැබෙන අවබෝධය තමයි කුසල අකුසල කර්ම ශක්තියින් ගැන විශ්වාසයක් ඇති වෙනවා. අපේ හිත මුල්වල අපි කරන ක්‍රියාවලින් ඒ හිතේ ස්වභාවයට අනුව අපට ප්‍රතිඵල ලැබෙනවා කියලා කාරණේ. හිත අපිරිසිදු යමක් කළොතින් කයින්, වචනෙන්, හිතෙන් තමන්ට දුක් විපාක ලැබෙනවා. හිත අපිරිසිදු මොකක් හෝ කළොතින් කයින්, වචනෙන්, හිතින් තමන්ට හිත පිරිසුදුව කරන දෙයින් සැප විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේක තමයි පින්නතුනේ ආරම්භක පියවර. මෙන්න මේ ආරම්භක පියවර අවබෝධ ලැබුණු ගමන් අපි මොකද කරන්නේ? අපි කරන්නේ හැකි තාක් දුරට අකුසල් වලින් වෙන් වෙනවා. ප්‍රාණඝාතය, සොරකම, බොරු කීම, මත්පැන් ආදී දේවල් වලින් හැකි තාක් දුරට වෙන් වෙනවා. ඇයි ඒ වගේන් වෙන් වෙන්නේ? ඒව කළොතින් තමන්ටමයි මේ ජීවිතේම තමන් දුක් විඳිනේ නෙවෙයි. තමන්ට දුක, තමන්ගේ ළඟම ඥාතීන්ටත් ඒකේ දුක් විපාක විඳිනේ නෙවෙනවා. අන්න ඒ නිසා හැකි තාක් දුරට මේ තුنين තමන් වෙන් වෙනවා. ඊළඟ දේ තමයි හැකි තාක් දුරට ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනවා. දාන, සීල, භාවනා කියන මේ තුන. අපි මුලින්ම සඳහන් කළා පින්තුනි. අපි නොයෙක් වෙලාවවලදී දේශනාවලදී මේ දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න කියලා අපි කියනවානේ. ඒක අපි හිතන්නේ ඉතාම සරල දෙයක් කියලා මේක. නමුත් පින්තුනි මේ තුන තමන්ගේ නිවසේ ඉඳන් ජාත්‍යන්තර මට්ටමටත් මුළු විශ්ව ව්‍යාප්ත මට්ටමටත් හැම තැනටම මේ තුන ඇප්ලයි කරන්න පුළුවන්. ගෙදරක ගැටලුවක් නම්, ගෙදරක අසමගියක් නම් හේතුව මොකද්ද? එක්කෝ ගෙදරේ ප්‍රධානයි දැඩි ලෝභයි. නැත්නම් ඒ අය සිල්වත් නැහැ. එක්කෝ මත්පැන් බොනවා, එක්කෝ කාමවර්ධ හැසිරෙනේ වගේ දේවල්. අනිත් පැත්තේ මෛත්‍රී සාගත නැහැ. යම් කිසි ගෙදරක් සාර්ථක නම් ඇයි සාර්ථකයි කියලා කියන්නේ? ඒ ගෙදර ඉන්න අය නිතර පරිත්‍යාගශීලී. ගෙදරින් ඉන්න වැඩිහිටියන් දෙන්න සමසද්ධා, සමචාගා, සමශීලා කියපු විදියට ශ්‍රද්ධාවෙන්, ත්‍යාගයෙන්, සීලෙන් සමානයි දෙන්න. ඊයගේ ශ්‍රද්ධාව තියෙනවා, සිල්වත් බව තියෙනවා, පරිත්‍යාගශීලීත්වය තියෙනවා. එක්කෙනෙක් දන් දෙන්න යනකොට අනිත් කෙනා එපා කියන්නේ නැහැ. අනිත් කෙනා උදව් කරන එකට. දැන් ඔබතුමා නිතරම දානේ බෙදනකොට කියනවා මේ නෝන මහත්තයා හදපු වෑංජන කීයකේ බෙදන්නේ නේ? අද හොඳට හැදුව හැම කියලා. එතකොට ඔබ ඒක කරනකොට නෝන මහත්මියකට උදව් කරනවා. ඔබ පන්සලට උදව්වක් කරනකොට අනිත් කෙනෙකුට උදව් කරනවා. ඔබ සිල්වත් වෙනකොට ගෙදර අනිත් අය සිල්වත් වෙනවා. එතකොට මේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, පරිත්‍යාගයෙන්, සීලෙත්යෙන් සමාන වෙනකොට අනිත් අයත් එක්ක වැඩ කරන්න ලේසි. ගැටුම් අඩුයි. මෙන්න මේක අත්‍යවශ්‍ය සාධකයක් විදිහට දේශනා කළා බුදුහාඳුරෝ. තමන්ගේ නිවසේ ඉඳන් තමන් වැඩ කරන ස්ථානයක් ඉන්නවනම් ඒ ස්ථානයගේ ගැටුමක් නම් තියෙන්නේ මෙන්න මේ කරුණ වල අඩුව. යම් කිසි තමන් වැඩ කරන ආයතනය අය පරිත්‍යාගයේ සීලී නම්, සිල්වත් නම්, එයයි නිතර මෛත්‍රී සාගත වැඩ කරනවා නම් එයත් එක වැඩ කරන්න ලේසි. ගැටුම් අඩුයි. යම් කිසි තැනක පින්නතුනි මේ තුන කඩවුනොතින් මේ තුනෙනොත් මූලික පදනම පින්නතුනි මෛත්‍රිය. එනිසායි බුදුරජාණන් වහන්සේ ආරම්භක පියවරක් විදියට මෛත්‍රිය දේශනා කළේ. මෛත්‍රිය දිනු වෙන්න වෙන්න පින්නතුනි මේ ලෝකේ ගැටුම් අඩු වෙනවා. අනිත් කෙනා කෙරෙහි තමන්ගේ දරුවන්ගේ ආකල්පයෙන් බලන්න පුළුවන් නම් දැන් බලන අද ලංකාවේ සිදුවෙච්ච 100 ගානක මිනිස් ඝාතනයක් වෙනවද? අද මැද පෙරදිග ගාදී රටවල අපමණ යුද බෝම්බ හෙලනවා. මෛත්‍රියක් තියනවනම් වෙනවද ඒවා? ඒක වෙන්නේ නැහැ පින්නතුනි. තමන්ගේ නිවසේ ඉඳන්ම නිවසේ ගැටුමක් නම් වාද වේද වැඩි නම් ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ යෝනොන් අතර මෛත්‍රියක් නැහැ කියන එක. එතකොට මේ හැම ගුණයකටම පදනම තමයි තමන් මෛත්‍රී සාගත වෙන්නට ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් මන්නම් මෛත්‍රිය වඩනවා, අනිත් කෙනා මෛත්‍රිය වඩන්නේ නැහැ කියලා තරක කරනවා සමහරට නේද? නමුත් පිනොත්න ඔබ අකණ්ඩව කරන්න බලන්න. ඒ කන්නකොට ඒ කියන්නේ ආනිසංස විදියටම අනිත් අයගෙත් යම් කිසි විදියක වෙනසක් වෙනවා. එයගේ පරිවර්තනයක් වෙනවා. මනුස්සයන්ගේ නෙමෙයි පින්නතුනි. ඔබේ හිත ශක්තිමත් නම් මේ සමහර ජාතක කතාවල බහලා ඇති. බෝසත්යන් වහන්සේ කැලේ භාවනා කරනකොට, මෛත්‍රිය වඩනකොට කැලේ ඉන්න සත්තු, කොටියෝ, සිංහයෝ ආදී සත්තු මුවන් එක හාවන් එක සෙල්ලම් කරා කියලා සඳහන් කරනවා. සමගි. ඒ සතුන්ටත් ඒක යම් සිදුවයක බලපානවා. ඒ වඩන කෙනාගේ සිතේ ප්‍රබලත්වයන්. ඉතින් අන්නේ විදියට පින්නතුනි අපේ නිතරම මේ මෛත්‍රිය පුරුදු කරනකොට ඒකේ කුසලය විසින්ම ඒ බලවත් කුසල චේතනා නිසාම ඇතැම් විට අනිත්‍යයේ පාලනයක් වෙනවා. එහෙම නැති වුණත් ඔබට ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ගැන විශ්වාසය තියලා ඒ සතුට ඔබට භුක්ති විඳින්නට පුළුවන්. ඒ නිසා පින්නතුනි මෙන්න මේ මෛත්‍රිය කියන එක, සිල්වත් බව කියන එක, පරිත්‍යාගශීලීත්වය කියන එක මෙන්න මේ තුන අපි ටිකෙන් ටික දිනු කරගන්නට ඕන. ඒක දිනු වෙච්ච පමණට මේ ජීවිතය අපි කරන හුඟා කටයුතු සාර්ථක වෙනවා. ප්‍රධානතම දේ අපේ දරුවන්ගේ සාර්ථකත්වය. ඔබ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ, ඔබ විශේෂයෙන් ජීවිතේ කැපවීම කළ තියෙන්නේ ඇතැමිට ඔබටත් වඩා ඔබේ දරුවන් වෙන්න වෙනුවෙන්. ඔබ වාහනයක් ගත්තත්, ගියක් ගත්තත්, සිටි එකක් තෝරගත්තත් බොහෝ විට දරුවන් ගැන හිතලා ඔබ කරන්නේ ඒක. දරුවන්ගේ අනාගතය ගැන හිතලා. ඉතින් අන්න එතෙන්දි පින්නතුනි මෙන්න මේ කුසලිය තුල ඔබත් යෙදෙන්නට ඕන. ඔබ යෙදුනට විතරක් ප්‍රමාණවත් නැහැ. ඔබේ දරුවනොත් මේකට යොදවන්න ඕන. ඒක අපිට ලොකු වගකීමක්. ඇතැමිට දරුවන්ගේ මොන විදිහ අකුසල කර්ම ශක්තියෙන් තියෙද කියලා අපි දන්නේ නැහැ. ඇතැමිට එක ගමම්ම නොඑක් විදිහ අනතුරුවලට පත් වෙන දරුවන් ඉන්න පුළුවන්. ඒ නිසා හැකිතාක් දුරට දරුවන් කුසලිය තුල යොදවලා දරුවන්ට ඒ තියෙන ඇතැමිට බාධක, නිකම් බාධක නෙවෙයි සමහරට මාරක බාධක තියෙන පුළුවන්. ඒව පින්නොත්නේ ඔක්කොම එකට ළඟා වුණාට පස්සේ, හිර වුණාට පස්සේ ඇවිල්ලා බෝධි පූජාක් තිබ්බට හරියන්නේ නැහැ. කල නිදම්ම පින්නොත්නේ මේකට සූදානම් වෙන්නට ඕන. කල නිදම්ම අපලයක් නොවන විදියටම gedara ඉඳම්ම බුදුන් වඳින එක, ටික වේලාවක් මෛත්‍රී භානා කරන එක, එතන ඉඳම්ම දරුවොත් එක්කම මේ වැඩේ කරන්නට ඕන. උදෑසන තමන් gedaru වෙන ආහාර ටිකෙන් දරුවනොත් අත ගහලා බුද්ධ පූජා තියෙන එක, gedarama පන්සලක් කරගන්නට ඕන පන්සලට එන කලින්. එතන ඉඳම්ම කුසලයේ වර්ධනය වෙන්නට ඕන. ඉතින් අපි මේ සඳහන් කළේ ලෞකික කුසලිය තුල අපට ලබා ගන්න පුළුවන් වාසිය. අපි පසුගිය දවස්වල සඳහන් කළා පංචශීලයේ ආනිසංස ගැන. අර රුසියා විශේෂයෙන් පංචශීල ප්‍රතිපත්තිය HIV වෛරසය දුරු කරන්න බුදුදහමේ තියෙන පංචශීල ප්‍රතිපත්තිය ගැන කරපු රිසර්ච් පේපර් එක ගැන. පින්නතුනි බලන්න. ඒ ඉදිරිපත් කරපු සීලෝම රිසර්ච් පේපර් අතරින් HIV වෛරසය දුරු කරන්න ප්‍රධානතම සොලූෂන් එක විදිහට මේකේ ඉදිරිපත් කළේ බුදුදහමේ තියෙන පංචශීලය. අපිට හිතන්නවත් බෑ පින්නතුනි. අපි ඇතැමිට නිතර පංචශීල සමාදන් වෙන ඕක නිතරම කියනවද කියලා හිත හිතනවා වෙන්නේ. එහෙම හිතන ලෝකයක අපේ ශ්‍රී ලංකාවෙන් ගිහි පුරුෂයාට ගිහි ශිෂ්‍යයෙක් දහස් ගණන් පශ්චාත් උපාධි හදන ශිෂ්‍යයන් අතරින් මේ රිසර්ච් පේපර් ඉදිරිපත් කරලා විතරක් නෙවෙයි ඒකට පළවෙනි ස්ථානය හම්බෙලා. බුදුදහමේ පංචශීලයේ තියෙන කාමයේ සුමීචාචාර ශික්ෂාපදිය. මේක තමයි සොලූෂන් එක. පින්නොතින් මේ වගේ දේවල් වලින් ලෝකයට ලොකු ආලෝකයක් වර්තමානයේ ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ තුන විශේෂයෙන්ම මේ තුනේ ගැඹුරට යෑම තමයි සම්පූර්ණ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. පරිත්‍යාග සීලත්වය, සිල්වත් බව, මෛත්‍රිය. තවදුරටත් දින වෙනකොට දානෙ නිකන් නෙවෙයි, නිකන් දානෙ නෙවෙයි තම ගැඹුරට යනවා. මොන දානෙද දෙන්නේ? ඊට පස්සේ ධර්ම දානෙ. සීලය ලෞකික සීලෙන් පටන් අරන් ඊට පස්සේ දිට්ඨින්ච අනුපගම්ම සීලවා මට්ටමට යනවා. පරිසම්පාදේ දැනුමත් එක්ක ඇද නැත අන්තගාමි දෙකෙන් දුර වෙලා ගැඹුරු සීලයට යනවා. මෛත්‍රී භාණයෙන් ආරම්භ කරන අපි පස්සේ අනිත්‍ය සංඥාවට යනවා. අනිත්‍ය සංඥාව නෙවෙයි අන්තිමට ගිරමණ සූත්‍රයේ තියෙන විදිහට දස සංඥාම වඩනවා. බලන්න මේ දාන සීල භාවනා කියලා gederadi පුරුදු කරපු මේ තුන. gederadi අම්මට තාත්තට තමන්ගේ දෑතින් දන් දීලා gederadi පංච සීලය රැකලා ඕනුන් අතරේ මෛත්‍රියෙන් වැඩ කළ පටන් ගත්තු එක නිවන දක්වාම මේක ටිකෙන් ටික ගැඹුරට යන ආකාරය බලන්න. ලෞකික කුසලිය තුල, ඒ කියන්නේ මේ ලෝකයක් ඇතයි කියලා හිතන සත්‍ය තුල ජීවත් වෙන එකයි පළවෙනි පියවර බුදුදහමෙන් මඟ පෙන්වන. මෙතන ලක්ෂණය තමයි පින්නතුනි අපි හිත පිරිසිදු ලෝකයක් තියනවා කියන හැඟීමෙන් හැකිතා යහපත ලෝකයට කරනවා. ඒ විතරක් නෙවෙයි අපි කරපු දේවල් විටින් විට මතක් කරනවා. අම්මට තාත්තට මෙහෙම සැලකුවා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා, අසරණයට පිහිට වුණා, ලෙඩ වෙච්චයට බෙහෙත් තරම් දුන්නා, දුප්පත්යන්ට සැලකුවා, අසරණ ළමයට පිහිට වුණා, අටමස්ථාන සොළොස්මස්ථාන ආදී වැඳා, දඹදිව වන්දනා කළා. මේ වගේව හිත හිත තමන් කළා වර කුසල් පිළිබඳව වැඩිපුර ජීවත් වීමෙත් එක්ක. මේක තමයි මුල් පියවර. හැබැයි මෙතනින් නවතින්නේ නැහැ පින්නතුනි. මෙතනින් ආරම්භ වෙන මේ දහම තවත් ගැඹුරට යනවා. බුදු දහමේ ශ්‍රාවකයෙක් විදියට මීට වඩා ඉහළ අවබෝධයකට යනවා. ඇයි අපි යන්නට ඕන? අපි මේ විදිහේ සාමාන්‍ය පින්දහම් කරගෙන හිටියත් අපට ජීවිතේ මැඩ පවත්වන්න බැරි අභියෝග අපේ ජීවිත තුල එනවා. ඒ මොනවද? අපි ටිකෙන් ටික වයසට යනකොට මහලු භවයේදී අපේ ශරීරය දුර්වල වෙනවා. ඒ දුරවල එනකොට අපි මානසිකව ඇතැමිට කඩා වැටෙනවා. ඇතැමිට සාමාන්‍ය පින්කම් කළ තිබුණත් මේ මහලු බවත් එක්ක ඇතිවන ලෙඩ දුක්වලදී අපි මානසික වැටෙනවා. මානසික විතරක් නෙවෙයි ගෙදරත් උඩ තට්ටුවේ නම් පල්ලෙහා තට්ටුවට වැටෙනවා අපි. ඇයි උඩ තට්ටුවට යාගන්න බෑ? තමම වියදම් කළ හදපුගේ උඩ තරපු පෙළ තමන්ටම නැග ගන්න බැරි වෙන දවසක් එනවා. තට්ටු දෙකක් තිබෙච්ච ගේ තමන්ට තනි තට්ටුව බවට පත් වෙනවා. එතන දක්වාම පල්ලෙහාට එනවා තමන්. ඇතැම් විට ගෙදරත් එක කාමරයකට තමන් හිර වෙනවා. ඒ ගෙදරත් ඇඳටම සීමා වෙනවා. ඇඳම ඇතැම් විට බාත්රූම් එකත් වෙනවා ඒකම. පින්නතුනි මේක තමයි අපි කැමැති වුණත් අකමැති වුණත් ජීවිතය අර්ථය. අපි පිළිගත්තත් නොගත්තත් අපි මේ ගමන තමයි යන්නේ. අපි මේ හැරමිටිය කරා යන ගමනක් මේක. මෙන්න මෙතෙන්දී මේ කායික දුර්වලතාවයත් එක්ක මානසිකව නොවැටෙන නම් අර ලෞකික කුසලයේ ඉක්මවා ගිහිපෝ ඊට වඩා ඉහළ සත්‍යයක් තුළ කුසලයක් තුළ අපේ හිත පිහිටුවා ගන්න අවශ්‍ය වෙනවා. අන්න එතෙන්ට තමයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. මෙන්න මෙතනින්නම් තමයි පින්නතුනි බුදුදහම යගේ අපට තේරෙන්නේ. නමුත් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මොකද්ද? බුදුදහම කියලා කියන්නේ අම්මට තාත්තට සලකන්න, පින්කම් ටික කරන්න, හාමුදුරන්ට උපස්ථාන කරන්න මේ ටික තමයි බුදුදහම කියලා තමයි අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. ඒ ටිකක් තියෙන මේ ටිකක් අවශ්‍යයි. නමුත් ඒක විතරක් නෙවෙයි පින්නතුනි. මෙන්න මේ ටික විතරක් දන්න අය තමයි කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියලා. මෙතෙන්ට එනකන් එකම පහන තමයි පින්නතුනි. හැබැයි මෙතෙන්දි පහන වෙනස් වෙනවා. ජංක්ෂන් එකකට එනවා අපි. ටර්නින් පොයින්ට් එකකට එනවා. ලෞකික කුසලයට එනකන් අපි එකම පහන තමයි. ඒක විතරක් දන්න අය හිතන් ඉන්නේ එකම පහන තමයි. නමුත් පින්නතුනි මෙතනින් එහා යනකොට බුදුදහමේ පහන වෙනස් වෙනවා. මොකද ඒ පහන? ඒ පහන තමයි පටිසෝතගාමී ධම. මේ ලෞකික කුසලය තුළ, සුගතිය තුළ, ස්වර්ගගාමී මාර්ගය තුළ බොහෝ ආගමල ශාස්ත්‍රවරු කරුණ ඉදිරිපත් කළා තියෙනවා. ඒ ඔක්කොම පින්නතුනි අනුසෝතගාමී. අනුසෝතගාමී කියන්නේ ෆ්ලෝ එක පල්ලෙහාට යන්නේ. ගංගාවක් පහළට ගලන වගේ ඔක්කොම එක පැත්තට තමයි සඳහන් කරන්නේ. මොකද සඳහන් කරන්නේ හොඳ දේවල් කරන්න කළොත් සුගතියට යන්න පුළුවන්. අපි බෞද්ධයන් විදිහට අපි ලෞකික කුසලය තුළ අපි කියන දිව්‍ය ලෝක යන්න පුළුවන් සුගතිය යන්න පුළුවන් කියලා. හැබැයි ඒකත් වෙනස් වෙනවා කියලා අපි කියන්නේ. නමුත් වෙනත් ආගම්ලයි කියන්නේ ඒක සදාකාලික සුගතියක්. සදාකාලික අපායක් තමයි ඒගොල්ලන් සඳහන් කරන්නේ. මේක විතරයි වෙනසකට තියෙන්නේ. නමුත් පින්නතුනි මෙන්න මේ ලෝකෝත්තර කුසලයට යනකොට බුදුදහම පරිසෝතගාමී බුදුදහම උඩුගම් බලා යනවා. මොකද්ද උඩුගම් බලා යනවා කියලා කියන්නේ? ලෝකයේ අනිත් හැම දෙනාම කියන්නේ ඔබට ඇහැට රූපයක් පේනවා නම් ඒ පේන රූපයේ බාහිර තියෙන විදිහටම ඔබට පේන්නේ. මේක බිත්තිය නම් හැම දිනාටම මේ බිත්තිය බලන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේ බිත්තියේ තියෙන කොටස් කුඩා කොටස් වලට බෙදලා, ඇටම් එක කරා බෙදලා, ඕනනම් ඊටත් කුඩාවට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට බෙදලා ඕනම කෙනෙකුට පරීක්ෂණ කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ පින්නතුනේ සම්මුති සත්‍ය අනුව හිමයි කියන්නේ. නමුත් පරමාර්ථ සත්‍යට ගියාට පස්සේ ස්වභාවය මොකද්ද? පරමාර්ථ සත්‍යට යනකොට මේ පේන ලෝකයේ පින්නතුනි තමන් විසින් මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක් මේක. මේක දිගටම තියෙන ලෝකයක් නෙවෙයි. හරියට ගංගාවක් දැස බලන විට බලන කෙනාට පේන්නේ එකම දිය දහරක් දිගට තියෙනවා වගේ. නමුත් පින්නතුනි ගැඹුරට ගියහම මොකද ස්වභාවය? අපි ගංගාවක් හැතෑම 50ක් 100ක් 500ක් දිගයි කියලා කියනෝනේ. ඇත්තටම ගංගාවේ දිග කොච්චරද? වතුර බිඳුවයි. හැතැම්මට උදේ ඉඳන් රෑ වෙනකන් වැස්සය කියලා අපි කියනෝනේ. මොකද්ද පින්නතුනේ වැස්සය කියලා කියන්නේ? වතුර බිඳුව බිඳුව වැටුණ කියන එක. ඔබ උදේ ඉඳන් හවස් වෙනකම්ම හිසේ රැදෙන් හිටියා කියලා ඔබ කියනවා ඇතැම්මිටනේ. ඇතැම්මිට දිගටම හිසේ රැදෙන් දුන්නේ. දිගටම ඔබට වේදනාවක් දැනුණද? ඇතැම්මිට හිසේ රැදෙන් හිටියත් යාළුවෙක් කාට පස්සේ hina වෙලා ඉස්සරහට යනවනේ. ඇතැම්මිට ටෙලි නාට්‍යයක් හරි මොකක් හරි සින්දුවක් කනකොට hina වෙනවා. අර වේදනාව පිනතුන ඔබට දිගටම තිබ්බේ නැහැ. ඔබ ඒක හිතන මොහොතේ තමයි ඔබට වේදනාව ආවේ. මෙන්න මේ වගේ පිනතුන ලෝකේ හිතන්නේ මේක එක දිගටම සරල රේඛාවක් වගේ යනවා කියලා. නමුත් ඇත්තටම සිදුවන්නේ මොකද්ද? හැම මොහොතේම අපි අත්දැකීම කියලා කියන්නේ අපි යමක් හිතන මොහොත. අන්නේ හිතන මොහොත කියන්නේ අපේ ඇසෙන් රූප බලන මොහොත, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, මෙන්න මේ ආයතනයකින්, ඉන්ද්‍රියකින් අප ගන්න අරමුණක් ගැන අපි සිතන අවස්ථාව. ඇසට රූපයක් එනකොටම ඒ ආපු රූපේ ඇස තුලදී මෙතනම නිරුද්ධ වෙලා ඊළඟට ඒ පිළිබඳව ඇතිවෙච්ච සංඥා වේදනා දෙක අපේ මනසින් මෙනෙහි කිරීමක් වශයෙන් තමයි රූපයක් දැනගන්නවා කියලා කියන්නේ. ඇසට පේන රූපය දැනගන්නකොට අර මුලින් පෙනිච්ච රූපය නිරුද්ධ වෙලායි තියෙන්නේ. නමුත් හිත ඉතාම වේගවත් නිසා අපට හිතෙන්නේ මේ දැන් පේන රූපේ මේ තමන් හඳුනාගන්නේ කියලා. ඇත්තටම පින්නතෙන් රූපය හඳුනාගන්නකොට මොකද ස්වභාවය? අපි ඇසෙන් නෙවෙයි හඳුනාගන්නේ, මනසින් හඳුනාගන්නේ. මනසින් හඳුනා ගන්න විතරක් නෙවෙයි පින්නතුනි. හඳුනා ගන්නකොට ඒ ඇසින් පෙනීමට අදාළව අපට ලැබුණු ප්‍රතිඵලය අතීත කර්මයකට විපාකයක් වශයෙන් ලැබුණේ. ඒ ලැබෙච්ච එක එතනම නිරුද්ධ වුණා. ඊළඟ මොහොතේ නැවතායි ඒ නිරුද්ධ වෙච්ච දේ පිළිබඳවම සිතින් ධර්මාලම්බනයක් විදිහට සිහිපත් කළා. අපි නැවත ඒ දිහා බලනවා. බලනකොට අපට පේන්නේ මොකද්ද? මේ කලින් දැකපු රූපෙම තමයි පේන්නේ කියලා. අපි නිතරම අතීතයේ ඉඳගෙන අනාගතයට ඇස් දෙක දල්වාගෙන අපි ඉන්නේ. අපි නිතරම හිටගෙන ඉන්නේ අතීතේ. ඊටාම සරල උදාහරණයක් කිව්වටින් අපි ඇවිදිනකොට අපි නිතරම ඇවිදින්නේ ඉස්සරහා බලාගෙන. කවුරුවත් ඉනෝද ඇවිදිනකොට කකුල් දිහා බලාගෙන ඇවිදින කට්ටිය? ඈ ඔබ ඇවිදිනකොට ඔබේ පාදයක තියෙන තැනද බලාගෙන ඉන්නේ? ඔබ පඩිපැලක් නගනකොට කකුල් දෙක ගාවද බලාගෙන ඉන්නේ? ඔබ නෑනේ ටෝච් එකක් ගහගෙන යනකොට කකුල් දෙකටද ගහන්නේ? ඔබ නිතරම ටෝච් එක ගහන්නේ, නිතරම බලන්නේ ඉස්සරහා. ඔබ ඉස්සරහා අවිද්‍යාව තුල ඉඳගෙන ඔබ පිහිටලා ඉන්නේ නිරුද්ධ වෙච්ච අතීතේ. මෙන්න මේකයි ජීවිත ස්වභාවය කියලා කියන්නේ. නමුත් හිත ඉතාම වේගවත් නිසා අපි මේක දන්නේ නැහැ. අර නිරුද්ධ වෙච්ච එක දන්නේ නැති නිසා අන්න ඒකම වර්තමානයේට අරගෙන වර්තමානයේ තියෙන දෙයක් ඇටියට ඒ තුල අපි සැප දුක් භුක්ති විඳින්න ඉන්නේ. මෙන්න මේක තමයි පින්තුණි දුකට හේතුව කියලා කියන්නේ. අපි අද සාකච්ඡා කරන්නේ මදුපිණ්ඩික සූත්‍රේන කාරණා ටිකක්. මේ සූත්‍රයේ පින්නතුණි ඊටාම වැදගත්. ඇත්තෙන්ම අපි පසුගිය කාලෙම සාකච්ඡා කළේ බුදුදහමේ දර්ශනය පැත්තට අදාළ කාරණා. මොකද සාමාන්‍ය පින්නතුණි ලෝකයේහි යුතුයකම් කරන්න, දාන ආදී පින්දම් කරන්න කියන එක සාමාන්‍ය ලෝකෙ මිනිස්සු කතා කරන දෙයක්. ඒක ඔබත් දැනට දන්න දේ. දන්න විතරක් නෙවෙයි ඔබ හොඳට ඒක දැන් ප්‍රැක්ටිස් කරනවා. ඒ ප්‍රැක්ටිස් කරන කෙනාට තමයි ඊළඟ දහම් කරුණු දේශනා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේත් ඒක එහෙමයි කළේ. උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට අනුකූර ප්‍රතිපදාවට දේශනා කළේ. කොහොමද? දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනං ආදීනවං, ඕකාරං සංකලේශං, නෙක්ඛම්මේට අනිසංසං ආදී වශයෙන් ටිකෙන් ටික දාන යනිසංස සිල්වත් බව සුගතිය මේව දේශනා කළා. ඊට පස්සේ ටිකෙන් ටික නෙක්ඛම්මේ චානිසංසං කියලා කියලා ශ්‍රාවකයන්ගේ හිත තැම්පත් වෙනකොට ටික ටික හිත සංසුන් වෙනකොට ඊට පස්සේ දේශනා කරන මොකද්ද? මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳ පණිවිඩය, චතුරාර්ය සත්‍ය පිළිබඳ පණිවිඩය ශ්‍රාවකයාට දේශනා කරනවා. මෙන්න මේක අපි අහන දැනගන්නට ඕන පින්නතුනි. ඇයි ඒකට හේතුව? දැන් මේක අපට පරක්කු කරන්න බෑ. අනේ මේව ගැඹුරු යවන්නේ අපට සරල දෙයක් විතරක් කියලා කියන්න බෑ අපට. ඇයි ඒකට හේතුව? එහෙම වුණොත් ගැඹුරු දේ කවදාවත් අහන්න වෙන්නේ නැහැ අපට. කොයි වෙලාවෙ අපි මැරිලා යන්න දන්නේ නැහැ නේද? එහෙම වුණොත් අපට ඊළඟ මොහොතේ ඇතැම්මිට ආයි දහමක් අහන්න ආයි බුද්ධාන්තර කල්ප ගණක් ඉන්න වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ලෙස මේ මොකද්ද මේක වෙන්නේ කියන එක දැනගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඒ හැකියාව අපිට තියෙනවා. දැන් ඔබ කරන හැකිය ආරක්ෂාවලින් ඔබ ඉගෙනගත්තු කොලෙජස් යුනිවර්සිටිස් බලනකොට ඔබට ඒ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. නැත්නම් ඔබට අවුරුදු 80ක් ගියත් ඒ හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සමහර ශ්‍රාවකයෝ අවුරුදු 80 දී මහණුණා බක්කුල හඳුරු වගේ අය. සමහර අය අවුරුදු 100 දීත් මහණුණා. සමහර අය රාධා හාමුදුරුවෝ සෝනාමෙහණිය මහණුණා අවුරුදු කීයේද? අවුරුදු 120 දී. එනිසා ඔබට කියන්න බෑ දැන් වයස වැඩි දැන් ඉතින් විස්රාම ගිලින්න මට එච්චර තේරෙන්නේ නැහැ කියලා කියන්න බෑ ඔබට තේරෙනවා එනිසාම නෑවිලත් තියනේ නේද ඔබට මේ හැකියාව තියෙනවා ඒ නිසා ඒකට ලොකු පිනක් බුද්ධියක් ඔබ උපයාගෙන ඉන්නේ එනිසා ටිකෙන් ටික අපි දැනගන්න උත්සාහ කරමු මදුපිණ්ඩික සූත්‍රයේහි බුදුහාඳුරෝ ඊටාම වැදගත් කාරණයක් දේශනා කරනවා මොකද උන්වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ සඳහන් කරනවා සසර පැවැත්ම සිදුවන ආකාරය. කොහොමද සසර පැවැත්ම වන්නේ? ඇසින් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස, මනසට අරමුණු වෙනකොට. අන්න ඒ ලැබිච්ච අරමුණු පිළිබඳව අතීතය සහ අනාගතය පිළිබඳව සම්බන්ධතා ඇති කරගෙන අපි අතීත අත්දැකීමත් එක්ක ඒ නිරුද්ධ වෙච්ච අරමුණු පිළිබඳව ප්‍රපංච හට ගන්නවා ප්‍රපංච ඇති කර ගන්නවා මොනවටද ප්‍රපංච කියලා කියන්නේ ප්‍රපංච කියන්නේ චේතනා කොයි වගේ චේතනාද අවිද්‍යාවෙන් ඇතිවන තෘෂ්ණා දෘෂ්ටි මාන්න කියන මේ චේතනාවල අපි බැස ගන්නවා අන්නේ ප්‍රපංචවල අපි හිත බැසගත්තොත් මොකද ක්‍රමය මොකද වෙන්නේ අපට අපට වෙන්නේ ඒත් එක්කම අනුශය ධර්ම තුල හිත පිහිටවනවා. අනුශය කියන්නේ කෙලෙස් වල ගැඹුරුම අවස්ථාව. රාගානුශය, පටිඝානුශය, ditthානුශය, අවිජ්ජානුශය මේ වගේ අනුශය ධර්ම හතක් ගැන සඳහන් කරනවා. අන්නේ අනුශය ධර්ම තුල හිත පිහිටුවොත් මොකද වෙන්නේ? ඒ කෙනාට ජරා, මරණ, ව්‍යාධි ආදී දුක් ටික තමන්ගේ කරගන්න සිද්ධ වෙනවා. ඒ දුක තමන්ගේ කරගෙන තමන්ටේ දුක ලැබුණා කියලා තමන්ගේ දුකත් එක්ක ඇසුරු කරනවා. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ ප්‍රපංච නිසා මේ කෙනා කලහ විවාද ඇති කරගන්නවා වාද විවාද හටගන්නවා අවිආයුධ අතර ගන්නවා රළු වචන කටින් පිට වෙනවා කියලා. බුදුහාඳුරෝ සඳහන් කරනවා ඇස කන ආදී ඉන්ද්‍රියන් තුලින් අත්දැකීමක් ලැබුණා ලැබිච්ච ගමන් මේකේ මුල්ම ඡායාව එතනම නිරුද්ධ වුණා නිරුද්ධ වුණාට පස්සේ නිරුද්ධ වෙච්ච එක ගැන දන්නේ නැතුව ඊළඟ මොහොතේ අවිද්‍යාවෙන් ඒ දෙස බලනත් එක්කම දෙවෙනි පියවරේදී ඒ පංචස්කන්ධයම පංච උපාදානස්කන්ධයක් විදියට අලුත් ෆෝම් එකකින් අපි ගන්නවා ගත්තට පස්සේ තමයි පේන්නේ මේ දරුවේ මේ අම්ම තාත්තා මේ පොතපත මේ සිද්ධියක් කියන අපට රූපයක් එක්ක අපි ඊට පස්සේ බඳලා ගන්නවා ඒක. ගත්තට පස්සේ අපට තේරෙන්නේ නැහැ මේ ගත්තේ මුල් එක කියලා. අපි ඊට පස්සේ අර අලුත් එකක් කියලා සත්‍යෙක් පුද්ගලෙක් විදිහට ඒක තමන්ගේ කරගන්නවා. තමන්ගේ කරනවා කියන මගේ කියලා හිතන්නේ නැහැ. ඒ දේ බාහිර තියෙන්නේ කියලා හිතුවට පස්සේ ආයේ ඒ දේ වෙනස් වෙනකොට ඒ දේ තමන් කැමති විදිහට නොපවතිනකොට අනිවාර්යයෙන්ම දුක් ටික හට ගන්නවා. අපිට හිතෙන්නේ අද මං ඒ දේට ආසා නැහැ කියලා. නමුත් පින්නතුනි ආසාව නැහැ කියලා කිව්වට ඒකට හේතු ටික හටගත්තු ගමන්ම ඒකේ කෙලෙස් ටික ඉස්මතු වෙනවා. දැන් අපි අද උදාහරණයක් ඇටියට කියමු. ඔබ ඇතැමිට සමහර විට ඔබ මේ ජීවත් වෙන රටට වඩා ඔබ ඉපදිච්ච රටට ඔබ ආදරය කරන වෙන්න පුළුවන්. ඇතැම් විට මෙහෙ අනතුරක් වෙනවට වඩා සිද්ධියකදී ලංකාවේ දෙයක් වෙනකොට ඔබ දුක් වෙනවනේ. මෙහෙක ඇතැම් විට එච්චර ඔබ ගණන් ගන්නෑ. නමුත් බැරි වෙලාවත් මේ ඉන්න පෘථිවිය මේ අර්ත් එකේ අය වෙනත් ප්ලැනට් එකක් එක ගහගන්න ගියොතින් ඔබ මේ ඔක්කොම ටිකත් එක්ක එකතු වෙනවා තමන්ගේ පැත්ත ගන්නවා. අද වෙන වෙල හිටියට ඒගොල්ලන් එක තනියෙන් එකට ඉඳගෙන අර අනිත් ප්ලැනට් එකත් එක්ක ෆයිට් කරනවා. බැරි වෙලාවත් ඒ ප්ලැනට් එකයි මේ ප්ලැනට් එකයි දෙකම තියෙන සෞර ග්‍රහ මණ්ඩලයයි වෙන සෞර ග්‍රහ මණ්ඩලයත් එක්ක ෆයිට් කරොත් මොකද වෙන්නේ? ඒ අය ඔක්කොම එක අනිත් එකට ඇගෙන්ස් එකට ෆයිට් කරනවා. බැරි වෙලාවත් මේ ගැලැක්සි අය ඔක්කොම එක්ක වෙනත් ගැලැක්සියක් එක්ක ෆයිට් එකක් අවුත් මොකද්ද? අර නඩු සරවල් ඔක්කොම මතක කරලා අර ඇත්ත එක ආයෝබ සටහන් කරනවා. මේක තමයි පිනුතුනි මානසික ස්වභාවය. නමුත් අද අපට තේරෙන්නේ අපි එහෙම එච්චර අන්තගාමීද කියලා අපට හිතෙන්නේවත් නැහැ. නමුත් ඒකට හේතු යෙදුනට පස්සේ ඒත් එක්ක අපි ක්‍රියා කරනවා. අන්නේ වගේ තමයි අද අපි මේ හේතුඵල ධමයේ සිද්ධාන්තය දැන නොගත්තොත් එහි විපාක විදියට පින්නතුනි අද ඔබට රූපයක් මතක් වෙනකොට දරුවා කියලා මතක් වෙනකොට මං දරුවා කියලා කියනකොටම ඔබට දරුවත් එක චිත්‍ර රූප ගානකේ දරුවාගේ ලෝකේ නිර්මාණය වෙනවා දරුවා කියලා හිතෙනවනේ දරුවා නිර්මාණය වෙනකොටම ඔබ බාහිර දරුවෙක් ඉන්නවා කියලා හිතුවොත් gedara den daruwa innawa e ættata minna kene kela hituwoth anna e hitana vidiyatama thamai oba marana sanna mohothe obata gini dallak peenna puluwan gini dalla ehata neme peenne manasata peenne e wageema obata mal malawak chaityayak budhu pilima wahanse namak peenna puluwan e peena deeth oba ganne ætta vidiyata dan oy peena vidde ganna vidiyatamai දැන් දරුවා කියන දේ ඔබ මතක් වෙනකොට ගන්න විදියට අවසාන මොහොතේ ගිනි දැල්ලත් ඒක ඇති දෙයක් කියලා අරගෙන ඊට පස්සේ ඉපදෙන්නේ කොහෙද? ඊට අනුරූපව තැනක ඉපදෙනවා. ඒ අවසාන මොහොතේ පේන දාගැබ පිළිම වහන්සේත් එක්ක ඒකත් නිත්‍ය රූපයක් වශයෙන් අරගෙන ඊට අදාළ ලෝකයක සුගතියක ඔබ ඉපදෙන්නත් හේතු වෙන්නේ අර ඒ නිත්‍ය වශයෙන් ගන්න රූපයමයි. භවය කියන්නේ මේක. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එතකොට මේ නිරුද්ධ වෙච්ච ඇස ආදී ආයතන යම් කිසි කෙනෙක් ඇති දෙයක් විදියට පංච උපානස්කන්ධයේ තමන්ගේ කියලා ගත්තොත්ින් මොකක්ද වෙන්නේ ඊට අදාළ ප්‍රපංච ටික ගොඩ නැගිලා අර ජරා මරණ ආදී ස්පර්ශ කරනවා විතරක් නෙවෙයි කලහ විවාද කෝලහල රළු වචන ආදී පරිහරණය කරන්න සූදානම් වෙනවා දඬු මුගුරු අතර ගන්නවා. ගන්නේ ඇයි? ඒ සියලට මුලුනේ මෙන්න මේ හේතුඵල ධම මත ඇසෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා මේ නිරුද්ධ වෙච්ච දෙයක් නේද මම මනසින් හිතන්නේ කියලා මේ අවබෝධය නැති නිසා. ඊළඟට පින්නතුනි මෙන්න මේ කරුණ මේ කෙටියෙන් කියපු කරුණ මේ ස්වාමීන් වහන්සේලාට තේරුනේ නැහැ. මදුපිණ්ඩික සූත්‍රයේ මේ ඊටාම කෙටියෙන් කරුණක් සඳහන් කළ මේ විදිහට ස්වාමීන් වහන්සේලාට බුදුහාමර සඳහන් කළේ සඳහන් කරාට පස්සේ මේ කරුණ ඒ ස්වාමීන් වහන්සේලට තේරුණේ නැහැ. ඊට පස්සේ මොකද කළේ? ඒ ස්වාමීන් වහන්සේලා ගියා මහා කච්චාන හාමුදුර හොයාගෙන. මහා කච්චාන හාමුදුර ගැන කාටද? බුදුහාඳුරන්ගේ ශාසනයේ කෙටියෙන් දේශනා කරපු කරුණ විස්තරාත්මකව දේශනා කරන ශ්‍රාවකයන් අතරින් අගතැනට පත් වෙන හිටිය ස්වාමීන් වහන්සේ. ඊටාම කෙටියෙන් මොකක් හරි දේශනාවක් සැරියොත් හාඳුරු හරි මහකාශ්‍යප හාඳුරුයි සඳහන් කරා නම් හාඳුරු මොකද කරන්නේ? මහකච්චාන හාඳුරු හොයාගෙන ගිහිල්ලා විස්තරාත්මකව අහගන්නවා. මේ ස්වාමීන් වහන්සේලාත් මේ කෙටියෙන් කරුණ කිව්වට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කරන්නේ මහකච්චාන හාඳුරු හොයාගෙන ගිහිල්ලා ඇහුවා. අහන කොටත් ඉදිනුන වහන්සේ මුලින්ම කියන කරුණක් තියෙනවා. එම සූත්‍රයක මේක තියෙනවා. මහා අරඩු තියෙන ගහක් ළඟ ඉඳලා ඒ අරඩු තියෙන ගහ අතහැරලා මේ ඉතින් පොඩි ගහක් හොයාගෙන ආව නේද කියලා අහනවා ඉතින්. අහලා පොඩි අවවාදිකුත් දීලා තමයි මම කියන්නම් කියලා ඊට පස්සේ කියනවා. ඉතින් මහා කච්චන හාඳුරු ඊට පස්සේ විස්තර කරනවා මේ අසාදී තත්වයන් ඇති වෙන හැටි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසත් ඒ වගේම රූපයක් ඇති කල්හි විඥානයක් තියෙනකොට තින්නම් සංගති පස්සෝ මේ තුන ඇති කල්හි ස්පර්ශය ඇති වෙනවා. පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශය නිසා වේදනා, වේදනා පච්චය තණ්හා, මේ ආදී වශයෙන් සංඥා ප්‍රපංච දක්වා ක්‍රමානුකූලව ඇති වෙනවා. හැබැයි පින්නතුනි හිතන්න එපා. ඇස පහළල ඉවර වෙලා රූපය පහළ වෙනවා කියලා හිතන්න එපා. එකම මොහොතේ මේ ස්කන්ධ පංචකයක්ම හට ගන්නවා. ඒ කියන්නේ සිත සහ සිතුවිලි කියන මේ දෙක වෙන් කරන්න බෑ. ඒකෝපපාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා කියලා සඳහන් කරනවා. මේ සිතත් සිතුවිලිත් නැත්නම් මයින්ඩ් ඇන් මෙන්ටල් ෆෝමේෂන්ස් කියන මේ දෙකම හටගන්නේ එකම මොහොතේ. අපේ අවිද්‍යාවේ ප්‍රමාණයට මේ දෙකම එකට හටගන්නවා. ඇස කියන එක, ඇස කියන්නේ මේ පෙනීමේ ශක්තිය. ඇස දල්වල බලනවත් එක්කම අපේ අවිද්‍යාවෙන් බලන පමණට මේ ඇතිවෙච්ච ඇස ආදී මේ සියලුම දේවල් අපි ඇත්ත කරගෙනයි තියෙන්නේ. දැන් මෙතන චක්කුම් පරිච්ඡ රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ මේ තුන ඇති කල්ලි ස්පර්ශය ඇති වුණා. පස්සපච්චා වේදනා එකින් වේදනා ඇති වුණා. යම් වේදේති සංසංජානාති යමක් බින්දනං එක හඳුනාගත්තා. යම් සංජානාති තං විතක්කේති හඳුනාගත්තු දෙය ගැන විතරක කරනවා. යම් විතක්කේති තං පපංචේති ඒ විතරක ඇති කරපු දෙය ගැන ප්‍රපංච හට ගන්නවා, සිටිවිලි හට ගන්නවා. මේ ටික එකම සරල රේඛාවක් වගේ හට ගන්නවා. මේක තමයි මනසේ ස්වභාවය. එතකොට මේ සියලුම ක්‍රියාකාරීත්වයේ ලක්ෂණය තමයි ඇස ඇති කල්ලි කියලා බුදුදහමේ කියන්නේ මොකද්ද? මේක හොඳට තේරුම් ගන්න ඕන දෙයක් වෙනතුනි. ඇස ඇති කල්ලි කියලා ඔබට කිව්වට පස්සේ ඔබට හිතෙන්නේ ආයි උප්පත්තියෙන් හටගත්තු ඇස කියලා නේද? නමුත් ඒක නෙවෙයි මේ කියන්නේ. ඒ සාමාන්‍ය ලෞකික සත්‍ය නෙවෙයි, සම්මුති සත්‍ය නෙවෙයි මෙතින් මේ කියන්නේ. මෙතෙන්ද කියන්නේ ඊට වඩා ගැඹුරු එකක්. පරමාර්ථ සත්‍යය මේ කියන්නේ. මොකද්ද මේ පරමාර්ථ සත්‍යය? මේ ඇස කියන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ හටගන්න ඇස. ඒ ඇස කියන එක මේ ෆිසිකල් අය එක නෙවෙයි. පෙනීමේ ශක්තිය. ඒ පෙනීමේ ශක්තිය තියවන්නේ හේතු ගානක එකතුකින්. දැන් මං ඇහැ පියාගෙන හිටියොත් ඇස නැහැ. ඒ වගේම මම මේක ඇස අරගෙන හිටියත් මම කිසිම රූපයක් ගැන අවධානය නැත්නම් ඒවලෙත් මගේ ඇස නැහැ. මං අහන දෙයට නම් දැඩි අවධානය තියෙන්නේ. ඇත්තෙම ඔබ මං කියන එක තේරුම් ගන්න වෙලාවේ ඔබේ ඇස නැහැ. ඔබට හිතන් ඉන්නේ මේ ඇහෙන් බලමින්, මේ හාඳුර දිහා බලමින් කණෙන් අහන එක කියලානේ. නමුත් ඊට වේගවත් නිසා ඒ ඇස පහළ වෙලා ඇස විතරයි, කන පහළ වෙලා කන විතරයි. එතකොට මේ පහළන අවස්ථාවේ ලක්ෂණය තමයි ඒ දෙකම අපි ඇති දෙයක් විදිහටයි ගන්නෙ. ඇත්තෙම අර මුල් එකක් නෙවෙයි, ඒ දෙවෙනිට පහළ වෙච්ච එක අපි මේ ඇත විදිහට ගන්නකොට මේ අපේ මුළු ලෝකෙම තියෙනවා. ඇස තියෙනවා, රූපය තියෙනවා, චක්කු විඥානය තියෙනවා, ස්පර්ශය, මේ ඔක්කොම ටික තියෙනවා. තියෙනවා කියන්නේ මොකද්ද? නিত্য සැප ආත්ම වශයෙන් මේවා තියෙනවා කියලා. ඇස තියෙනකොට රූපය තියෙනවා කියන්නේ ඇසක් තියෙනවා, විඥානෙ, මේ සියලුම දේවල් ඒ මොහොතේ ඇත කියලා නিত্য සංකල්පයේ මතයි තමන් ඉන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අවිද්‍යාව මතයි ඉන්නේ. නিত্য වශයෙන්, ආත්ම වශයෙන්, සැප වශයෙන් මේ ලෝකයක් අපි මේ පරිහරණය කරන වෙලාව. ඒ පරිහරණය කරනවා කියන්නේ හිතන්න එපා අද ඔබ නිශ්ශබ්ද බොහොම සාන්ත පුද්ගලයන් විදිහට ඉන්නවා කියලා. ඔබ නික්ලේශී වෙනවා කියලා හිතන්න එපා. මේ ඉන්නේ නික්ලේශීව නෙවෙයි. ඔබේ ඇලීම් ගැටීම් දෙක දැන් මේ මොහොතේ අඩු වෙන්න පුළුවන්. හැබැයි අවිද්‍යාව තුල ඉන්නේ. ඒ ඇලීම් ගැටීම් දෙක අඩු නිසා ඔබට ප්‍රශ්න අඩුයි. නමුත් ඔබ සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස්ුනේ නැහැ. මේ මොහොත තුල ඔබ බාහිර මතනම් යැපිලා ඉන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව මතම ඉන්නේ. අන්නේ අවිද්‍යාව තුල ඉන්න මානසිකත්වයේ මත ඕනම වෙලාවක අපි ඒක සොයාගෙන යන්නට, ඇලෙන්නට, ගැටෙන්නට පුළුවන්. මේ මොහොතේ ඔබ ඔබේ ගෙදර සිහිපත් කරනකොටම ඒ ගෙදර සිද්ධිය එහෙමම බාහිර දෙයක් විදිහට ඔබට හිතෙනවා නම්, ගෙදර දරුවා ගැන මතක් වෙනකොට දැන් මේ සම්මුති සත්‍ය නෑ කියලා කියන්නේ නෑ. ඒ වරදවා තේරුම් ගන්න එපා. දැන් අපි මේ කතා කරන්නේ සම්මුති සත්‍ය නෙවෙයි. දැන් මේ කතා කරන්නේ දුකෙන් නිදහස් වෙන්නට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පරමාර්ථ වශයෙන්, සත්‍ය වශයෙන් දේශනා කරපු කාරණය දැන් මේ සාකච්ඡා කරන්නේ. මේක උඩුගම් බලන එකක්. මේක සම්පූර්ණයෙන්ම වෙන සියලුම ආගම් දහම් දර්ශන වලින් කියනට වඩා වෙනස් දෙයක් මේක. එතකොට මේ යථාර්ථය තමයි අපි සුතමේ ඥානයෙන් මුලින් අසා දැනගන්නට ඕන. දුකෙන් නිදහස් වෙන්න කැමති නම් මේ යථාර්ථය අහන්න අපි මේ ඔක්කොම පින්කම් ටික කරලා තියෙන්නේ. වෙන කිසිම දෙයකට නෙවෙයි. එතකොට මෙන්න මේ අත්දැකීම ලබන අවස්ථාවේදී අපි අවිද්‍යා සාගතව නම් හිටියේ ඒ මුල් අත්දැකීම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා ඊළඟට මනසෙන් අවිද්‍යාවෙන් ගන්න ඊළඟ අත්දැකීම මත තමයි අපි ඊළඟ මොහොතේ ඉන්නේ. දැන් ඔබ මේ රූපයක් දකිනකොට ඔබට මේ රූපේ නෑ කියන්නේ නෑ. ඔබට මේ මගේ ශබ්දය ඇහෙනකොට මේ ශබ්දේ නෑ කියන්නේ නෑ. නෑ කියන අන්තයෙන් බුදුදහම කියන්නේ නෑ. ඇයි නෑ කියලා කියන්නේ නැත්තේ? මේ හේතු දෙක ඇති වෙන තැනදී මේකයි උපදව ගන්න පුළුවන්. හැබැයි මේ ඉපදිච්ච එක දිගට තියෙන්නේ නැහැ. ඒක හේතු නිසා අනිත්‍ය වූ හේතු නිසා හටගත්තු මේ දේ ඒ හේතු නිරුද්ධ වෙනත් එක්කම ඒ මොහොතෙම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඔබ දරුව ගැන සිහි කරනවත් එක්කම ඒක එතනම නිරුද්ධ වුණා. ඊට පස්සේ මේ කෝපය ගැන කියනකොට දරුවගේ ලෝකේ ඔබේ ලෝකේ නැහැ ඇත්තෙම. නමුත් ඔබ සිහිපත් කරනකොටම දරුවා ඉන්නවා, gedara ඉන්නවා කියන අවිද්‍යාවෙන් හිටියොත් මොකද වෙන්නේ? බැරි වෙලාවත් මෙතෙන්දි ශරීරය අත්හැරුණොතින් මොකද වෙන්නේ? බය වෙන්න දෙයක් නැහැ, gedaram යන්න පුළුවන්. වාහනේ යනවට වඩා ඉක්මනට gedara යන්න පුළුවන්. මේක තමයි භවය කියලා කියන්නේ. ඔබේ දරුවට ගෙදරට ඔබේ දැඩි ආසාවෙන් නම් ඉන්නේ. බැරි වෙලාවත් මෙතෙන් යනතුරක් වුණොත් ශරීරේ වෙන් වුණොත් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඉක්මනටම ගෙදර ගිහිල්ලා ඉන්න කාමරේම පිළිසඳ ගන්න පුළුවන්. හැබැයි ඔබේ මානසිකත්වයට අනුව කොයි මට්ටමට යාද කියන එක අපි දන්නේ නැහැ. බබේ කියන්නේ ඒක පින්නතනි. මෙන්න මේක තමයි යථාර්ථය කියලා කියන්නේ. එතකොට මේ භවය කියන්නේ අපි සිහිපත් කරන මොහොතෙහි අදිවචන සම්පස්සේට අනුව සිතට එන සිතුවිලිවලට අනුව පටිඝ සම්පස්සේට අපි යනවනම් භෞතික ලෝකෙට යනවනම් පටිඝ සම්පස්සේට අනුව අදිවචන සම්පස්සේට එනවනම් අභ්‍යන්තරට එනවනම් මේ දෙකෙන්ම කියන්නේ අපි මේ ලෝකයේ තුල අපි ඉන්නවා කියන එක. ඊට අනුව කර්මාන් රූප අපි නිතරම භවය සකස් කරමින් අද තැනක උපතක් සකස් කරමිනුයි අපි හැම මොහොතෙම ඉන්නේ. එතකොට මෙන්න මේකයි සඳහන් කළේ ඇස ඇති කල්හි, රූප ඇති කල්හි, චක්කු විඥාන ඇති කල්හි, ස්පර්ශය තියෙනවා, වේදනාව, සංඥා, සංඛාර මේ සියල්ලක්ම තියෙනවා කියලා මෙතන මේ කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. රහතන් වහන්සේගේ අත්දැකීම නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ සාමාන්‍ය පෘථග්ජන ලෝකයා අවිද්‍යාවෙන් ආත්ම වශයෙන් ගන්න අවස්ථාවේදී තියෙන මානසිකත්වයයි මෙතන විස්තර කරන්නේ. මෙන්න මේ මානසිකත්වය තියෙනකොට තමයි අර ජරා මරණ ස්පර්ශ කරන්න වෙන්නේ, කලහ විවාද ආදියට මුහුණ දෙන්න වෙන්නේ කියලා සඳහන් කළා. අර බුදුහාමුදුරුවෝ කෙටියෙන් කියපු එක තමයි මහා කච්චන හාමුදුරුව මේ විස්තරාත්මකව කියන්නේ. ඔය පළවෙනි කාරණේ. දෙවනි කාරණය බුදුරජාණන් වහන්සේ විස්තර කරනව මොකද්ද? යම්කිසි වෙලාවක අර හටගත්තු ඇස ආදී ආයතන හරහා ප්‍රපංච හට නොගත්තනම්, තෘෂ්ණා දෘෂ්ටිමාන හට නොගත්තනම්, ඒ තැනැත්තාට ජරා මරණ ආදී ස්පර්ශ කරන්න වෙන්නේ නැහැ. ඒ තැනැත්තා කලහ විවාද දඬුමුගුරු ගැනීම නරක වචන කතා කිරීම මේ ආදියට පෙළඹෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අර මුලින් ලැබිච්ච ස්කන්ධ පහ ඊළඟ මොහොතේ අවිද්‍යාවෙන් ගත්තේ නැත්නම් මුලයක එතනම නිරුද්ධ වුණා කියලා දැක්කනම් ඒ දැක්ක කෙනා ඊළඟට ඒක අරබයා අලුතෙන් ලෝකයකට පිවිසෙන්නේ නැහැ ඒකන. ආයිමත් දකින්නේ තමන්ගේ හිත හරහා අර සිතිවිලි ටිකක ඇතිවීමක් නිරුද්ධ වීමක් විතරයි හු දකින්නේ. ඒක හොයාගෙන බාහිර ලෝකෙට යන්නේ නැහැ. බාහිර ලෝකේ හිත බැසගන්නේ. යමක් හිතනකොටම දන්නවා රූපයක් නැහැ කියන්නේ. රූපේ ස්පර්ශ කළා. ඒ ස්පර්ශ කරපු රූපේ නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වෙච්ච එක මම නැවත මනසින් සිහි කරන අවස්ථාවක් කියලා ඔහු ඒක නිරුද්ධ වෙච්ච එක නොනින් දකිනවා. ඒකත් ඒ දකින එකත් හේතුඵල ධර්මක සිද්ධාන්තයක් අනාත්ම ස්වභාවයක් කියන එක දකිමිනුයි ඒක දිහා බලන්න. මම මේක සිහිපත් කරනවා කියලා පුද්ගල සංඥාවෙන් ඒක දිහා බලන්නෙත් නෑ ඔහු. ඒ සිහිපත් කිරීමත් හේතුඵල ධර්මයේ සිද්ධාන්තයේ ප්‍රතිඵලය, ඒකත් අනාත්මයි කියලා දකිමින් තමයි මේ අවබෝධය කරා යන්නේ. මෙන්න මේ අවබෝධයෙන් ඉන්න කෙනාගේ ලක්ෂණය මහා කාශ්‍යප හාඳුරෝ දුක්ඛ නිරෝධයේ විදිහට දක්වනවා. මොකක්ද කියන්නේ? ඇස නැති කල්හි සෝපනාවුසෝ චක්කුස්මින් අසති, රූපේ අසති, චක්කු විඥානේ අසති, පස්ස පඤ්ඤත්තිං. ඊළඟට සඳහන් කරනවා පඤ්ඤපෙස්සති ඉති නේතණ්ඨානං විජ්ජති. යම් කිසි අවස්ථාවක ඇස නැත්නම්, රූපේ නැත්නම්, චක්කු විඥානේ නැත්නම් චක්කු සම්පස්සේ කියලා එකක් පැනවීමක් සඳහන් කරන්න බෑ කියලා. දැන් හොඳ කල්පනාවෙන් ඉන්න පිනොතින් මෙන්න මෙතන ඉතාම වැදගත් අවස්ථාවක් මේ කියන්නේ. මේ කියන්නේ මොකද්ද? ඇස නැති කල්හි, රූපේ නැති කල්හි, චක්කු විඥානේ නැති කල්හි චක්කු සම්පස්සයක් නැහැ කියලා. මේ මොකද්ද කියන්නේ? මේ කියන්නේ ඇස් දෙක පියාගෙන ඉන්න අවස්ථාවක්ද? ඇස් දෙක අන්ධ අවස්ථාවක්ද? පින්නතුනි මේ කියන්නේ අවිද්‍යාවෙන් නොබලන අවස්ථාවක් ගැන. ඒ කියන්නේ ප්‍රඥාවෙන් බලන අවස්ථාව මේ කියන්නේ. යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් අනාත්ම ස්වභාවයෙන් අනිත්‍ය වශයෙන් යමක් බලනවා නම් ඒ බලන අවස්ථාව තුළ ඔහුට ඇසක් පනවන්න බෑ. අවිද්‍යාසගත ආත්ම වශයෙන් ඌ ඇසක් නැහැ කියලා මේ කියන්නේ. මේ අසන්ද කිරීම කියන එක නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය හිතන් හිටියේ දැන් උත්තර කියලා මානවකේ ඉන්ද්‍රිය බාන සූත්‍රය සඳහන් කරන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ ළඟට ආව එක්තරා අවස්ථාවක උත්තර කියලා මානවකේ මොහුගෙන් බුදුහාඳුරු අහන ඔබේ ශාස්ත්‍රවරය පාරාසීය බ්‍රාහ්මණයා කොහොමද ඔබට ඉන්ද්‍රිය බානව දේශනා කරන්නේ කියලා. ඔය සඳහන් කරන බුදුරජාණන් වහන්සේ පාරසාරිය මගේ ගුරුතුමා මට ඉන්ද්‍රිය භාන සඳහන් කරන්නේ ඇසෙන් රූප නොබල ඉන්න, කනෙන් ශබ්ද නොහා ඉන්න, නාසයෙන් ගඳ සුවඳ නොවිඳින්න, මේකයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ කියලා. බුදුහාඳුර මොකක්ද අහන්නේ එතෙන්දී? ඔව් බුදුහාඳුර අහන වෙනං අන්ධය, බිහිරියය, බාහිර ඉන්ද්‍රිය පුද්ගලයන්ද කියලා. ඇයි ඇය රූප බලන්නේම නැහැ, ශබ්ද අහන්නේම නැහැ. එවැනි ඉන්ද්‍රිය සංවරයක් නෙවෙයි බුදුදහම දේශනා කරන්නේ. ඇස නැති කල්ලි කියලා කියන්නේ අවිද්‍යා සහගත ඇස. ආත්ම වශයෙන් ගන්න ඇසක් නැති කල්ලි ඒ අවිද්‍යාව පාදක වෙච්ච රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, වේදනා, සංඥා, ප්‍රපංච ආදී කිසිවක් ඒත් එක්ක යන්නේ වැළම හටගන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මේ තැනත්තාට රූපය බලන්න බෑ කියලා නෙමෙයි මේ කියන්නේ. රූපය බලනවා, රූපය බලන අවස්ථාවේදී සම්පූර්ණම දකින්නේ ප්‍රඥා පැත්තෙන් දකින්න. උදාහරණයක් හැටියට අපිත් එක්කම කුඩා සතෙකුත් කණ්ණාඩියක් ඉස්සරහට ගියොතින් ඒ දෙන්නම කණ්ණාඩියේ තියෙන රූපය බලන්න පුළුවන්. දෙන්නාටම එකම විදියට පේන්නේ. එකම විදියට පේනකොට ඒ සුරතල් සදාට සතු දෙන්නෙක් ඉන්නවා. ඇයි ඔහුගේ ළඟ ඉන්න කෙනා ඉස්සරහ ඉන්න කෙනා දෙන්නයි. කන්නාඩි හතරක් තිබුණා තින් යාට පස් දෙනෙක් ඉන්නවා. නමුත් අපට ඉන්නේ කීයද? අපට ඉන්නේ එක්කෙනයි. අන්නේ වගේම තමයි අපේ සැබෑ අවබෝධාත්මක ලෝකයට රූපයේ පෙනුනට ඇත්තටම අපි රූපයේ තියෙ කියලා කියන්නේ නැහැ. ඇයි ඒ? රූපයේ තියෙ කියලා කියන්නේ නැත්තේ අපට මේ පේන අවස්ථාවේදී රූපේ නිරුද්ධ වෙලා. අපි මේ දකින්නේ මේ මොහොතේ ඔබ දකින්නේ මේ හාමුදුරු කෙනෙක් කියලා හිතුවට ඇත්තෙම ඔබ දකින්නේ ඇසෙන් නෙවෙයි. ඒකට චක්කු විඥානි කියලා කිව්වට ඒක මුල් අවස්ථාව නිරෝධයලා ඔබ මනෝ විඥානිනු දකින්නේ. අන්නේ දකින්න වෙලාවේදී අර මුල් ස්වභාවයන් ටික නිරුද්ධ වෙච්ච නිසා ඒ මුල් ටික ඇස, රූපේ, චක්කු විඥානේ මේ ආදී කාරණා තියෙයි කියලා කියන්නේ. ඒව නැහැ කියලා කියන්නේ නැති නිසාම නෙවෙයි. ඒව හටගෙන නිරුද්ධ වෙච්ච නිසා. හැබැයි නෑ කියන එක මන්තිකට යන්නේ නෑ. ඇයි ඒ? ඒව නැවත හේතු නිසා හටගන්න පුළුවන්. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ රූපේ ඇත කියන්නේත් නෑ, රූපේ නැත කියන්නේත් නෑ. ඇයි ඒකට හේතුව? බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම සමුදය දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. නැත කියන අන්තයට යන්නේ. අපි ඇසෙන් රූපයක් දකිනකොටම ස්කන්ධ පංචකයක් හට ගන්නවා. අන්නෙහි හට ගැනීම නැත්තම් සමුදය දකින කෙනා රූපයක් නැහැ කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම හේතු නිසා හටගත් මේ ස්කන්ධ පංචකය හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව දකින කෙනා ඇත කියන අන්තයට යන්නේත් නැහැ. එතකොට සාස්ත්‍ත උච්ඡේද නැත්නම් ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙලා අස්මින් සති දං හෝති මේ තියෙනකොට මේ තියෙනවා අස්මින් අසති දං හෝති මේ නැති වෙනකොට මේ නැති වෙනවා කියන පරිසම්පාදේ හේතු බල සිද්ධාන්තයේ මතයි බුදුදහමෙහි මේ දර්ශනේ විස්තර කරන්නේ. අන්නේ දර්ශනය තුලදී දෙට්ටින්ච අනුපගම්ම සීලවා කියන්නේත් මේකයි. ඇත සහ නැත කියන අන්ත දෙකෙන් දුරු වෙච්ච සීලයක් තමයි ප්‍රඥාව නැමැති එකතකින් සීල නැමැති අනිත්‍යත සෝදන වගේ නිතරම ප්‍රඥාවෙන් සීලයත් සීලයෙන් ප්‍රඥාවවත් පිරිසුදු වෙන්න ඕන කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රඥාවෙන් සමාධියත් සමාධියෙන් ප්‍රඥාවත් ඒ තුනත් එකිනෙකට පිරිසුදු වෙන්නට ඕන. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන මේ තුනම බුදුදහම යන්නේ පරිසම්පාදි පිළිඳ අවබෝධයත් එක්ක මේ පාරිසුද්ධත්වයේ කරා ප්‍රඥාව කරා යන ගමනක් මේක. මෙන්න මේක මුලින්ම අපි අසා දැනගැනීමට කියනවා සුතමේ ඥානය කියලා. මෙන්න මේ தත්ත්වය ස්ථාවර ලෙසම විශ්වාසයටපත් වීමට කියනවා සත්‍ය ඥානය කියලා. ඒ සත්‍ය ඥානයටපත් වෙච්ච කෙනා හරියට එක විට කරුවලයක තියෙන අවස්ථාවේදී ලෝකය එක විටම විදුලියක් කොටලා තමන්ගේ වටේ තියෙන පරිසරය සම්පූර්ණයෙන්ම එක මොහොතකදී දැකගත්තා වගේ ඉතුරු නැතුව මේ මොහොතේ දැක ගන්නවා. හැබැයි දැකගත්තට දිගට මේක නැහැ. ඊට පස්සේ අඳුරේ ඉන්නේ. නමුත් දැනගත් දේ ඉතුරු නැතුවම දැක ගන්නවා. හරියටම ලෝකය හටගන්නේ නිරුද්ධ වෙන්නේ මේකයි කියලා එයා හරියටම දැක ගන්නෝ. අන්නේ දැක ගන්න අවස්ථාව තමයි ස්ථාවර ලෙසම ශ්‍රාවකත්වයටපත් වෙන අවස්ථාව නැත්නම් ශ්‍රද්ධාවටපත් වෙන අවස්ථාව. ඔව් ඊට පස්සේ දුකෙන් නිදහස් වෙන්න වෙනත් පැති හොයාගෙන යන්නේ. ඔව් දන්නවා කවදා හරි ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන මේ ධර්මයේ කියලා. ඔහු වෙන වෙන දේවල්ට යන්න පුළුවන් වෙන තැන් වලට බෙහෙත් ටිකක් ගන්න අපලයක් නැති කරන්න ගහකට උනත් සමහරට පහනක් උනත් පත්තු කරන්න පුළුවන් ඒක වෙනම කතාවක්. හැබැයි ඔහු විමුක්තිය සඳහා දුකෙන් නිදහස් වීම සඳහා මේන් පිට යන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේ මාර්ගය පමණයි කියන දැඩි විශ්වාසයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේක දැකගත්තු කෙනාගේ ලොකු වීරියක් ඇති වෙනවා. මොකද වීරිය ඉක්මනට දුකේ නිදහස් වෙන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. ඇයි ඒ? මේකෙන් නිදහස් නොවුනොත් මොකද වෙන්නේ? තමන්ට ඥාති මිත්‍රාදීන් ඉන්න ප්‍රමාණයට අඬන්න වෙනවා. ඒගොල්ලන් ළඟට වෙන ප්‍රමාණයට, මහලු වෙන ප්‍රමාණයට, මලගේ වලට යන ප්‍රමාණයට, උදේ හවස කැම්බීම ගන්නවා කියන මොකද්ද මේ කරන්නේ? ඒ ගෙවලට ගිහිල්ලා ඕන කරන කඳුළු ටිකට මේ හේතු ටික දාගන්න ඔබ කැම්බීම ගන්නවා කියන්නේ ඒක. කඳුළු ටික පුරව ගන්න ආහාර ටික ඔයි ගන්න. අන්න ඒ කඳුළු ටික නිවන බෙහෙත තමයි මේ සද්ධර්මය කියලා කියන්නේ. ධම්මෝසද සමන්නති ඒතම් පිවත බික්කෝ කියන්නේ මේකයි. මේ දුක් සමුදායෙන් නිදහස් වන මෙතරම් ඖෂධයක් ලෝකේ නැහැ. මේ ඖෂධය පානය කරන්න කියලා බුදුහාඳුර අපට ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් දේශනා කළා. එනිසා මෙන්න මේ ධම තේරුම් ගත්ත කෙනා මොකද කරන්නේ? හැකි තාක් දුරට මේ කහපු දේ ජීවිත යථාර්ථයක් බවට පත් කරන්නට අප්‍රමාදීව කටයුතු කරනවා. මොකද කරන්නේ ඔහු? ඔහු නිතරම බලනවා ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. අන්තිමට ඔහු ගිහිලා ආයතන හයෙන් බැලලා අන්තිමටම මෙනෙහි කරන්නේ මොකද්ද? සිත අනිත්‍යයි, ධර්මාලම්බන අනිත්‍යයි, මනෝවිඤ්ඤාණ අනිත්‍යයි. ඇත්තෙම ආයතන හයක් තිබ්බට වැඩිපුරම අපි ඉන්නේ මොකකින්ද? අපි ඉන්නේ මනසයි ධර්මාලම්බනයි එක්ක ඉන්නේ අපි. මනෝවිඤ්ඤාණයෙන් අපි ඉන්නේ. මොකද අර මුල් අවස්ථාව ඊටාම ක්ෂණිකයි. ඒක මොහොතෙන් කැමරාවෙන් පින්තූරේ ගත්තා වගේ ඒක එතනම නිරුද්ධ වෙනවා. ඒක එවලෙම අර පින්තූරේ නෙගටිව් එකේ පිච්චුන වගේ ඒක එතනම ඉවර වෙනවා. ඊට පස්සේ ඇතුලෙන් තමයි අපි අනිත් වැඩ එක කරන්නේ. හරියට හරකේ දවල් කාලේ ටික වෙලාවක් කැම ගන්නෙ රෑ ඉඳගෙන වමාර වමාර ඉන්න එළි වෙනකම්. අපිත් කරන්නේ ඒකම තමයි. ඊටාම පොඩි වෙලාවේ අරමුණ ගන්න ඒක එතනම නිරුද්ධ වෙනවා. ඒකට ලොකු කාර්යභාරයක් නැහැ. ඊළඟ ටික මානසින් කර කර අපි දුක් සැප විඳින්න අභ්‍යන්තරයෙන් නিত্য සැප ආත්ම වශයෙන් අරගෙන මේ ලෝකෙ ඉන්නේ. අන්න ඒ නিত্য සැප ආත්ම වශයෙන් ගන්න ආස්ත්‍රව ටික හිතේ ඉතුරු වෙන මණ්ඩි ටික අඩු කරන්න තමයි මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව සමුදය වය අස්සාද ආදීනව නිස්සරණ වශයෙන් නැවත නැවතත් මේක නුවණින් මෙනෙහි කරනවා. යෝනිසෝ මනසිකාරය කරනවා. එහෙම කරන්න අමාරු නම් Taman dannama hita ehe me duwanawa hita kalabalai e nisa samatha bhavanawak karana. E thamai maitri bhavanawa, buduguna bhavanawa, anapana satiya kara kara mokada karanne? Hita tampat karana. Hita tampat karana tamaru nan e kiyana tamange kaya wacina tika kasanwaraya kiyala kiyanne tika kata parisan karaganna. හිතල තමයි කතා කරන්නේ. අවශ්‍යම දේ තමයි කතා කරන්නේ. බොහෝ විට අපේ කෙලෙස් වැඩි වෙන්නේ අපේ කට පරිස්සම් කරගන්න බැරි වීම නිසා. මේ සාපිනතුනේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච ගමම්ම සංකා සංකල්ප හට ගන්නවා. සම්මා සංකල්ප හටගත්තු ගමම්ම සම්මා කම්මන්තයට කලින් යන්නේ මොකද්ද? සම්මා වාචාව. වචනේ සංවර වෙනවා. වචනේ පුදුම විදියට පාලනයක් වෙනවා. මොකද වචනෙන් පාලනය කරන්න බැරි වුණොත් අපට අනිත් එකට යන හුඟක් බාධා කරනවා. අපි අතින් මිස්සල වචන කතා වුණොත් අපට ඒක හිතට ලොකු වේදනාවක් වෙනවා. ඉතින් අනේ එතන ඉඳන්ම තමන් පාලනය වෙනවා. සීලෙනුත් තමන්ට අමාරුකම් තියෙනවනම් ඊට පස්සේ තමන් දන්නවා තමන්ගේ ළඟ දැඩි ලෝභකම් මොන හරි තියෙනවා. ඒවත් ටිකක් අඩු කරගන්නවා. ටික ටික පරිත්‍යාග සීලී වෙලා ඒවත් ටිකක් කරගන්නවා. ඒත් අඩු වෙනනම් තමන් දන්නවා තමන්ගේ අර කරණිමෙත සූත්‍රයේට අදාළ ಗುಣධම් ටික ටිකෙන් ටික පුරුදු කරනවා. සල්ලහ උපවුත්ති සහැල්ලු ගති පැවතුම් කුලේසු අනනුගිද්දෝ තමන්ගේ කුලයන්ට ඥාතින දැඩි ඇලීම් මෙන්න මේවත් පොඩ පොඩ අඩු වෙන්නේ වැඩ කරනවා. කරණිමෙත සූත්‍රයේ තියෙන ස්කිල්ස් ටික හදා ගන්න තමන් අන්නේකේ අඩුවෙන් තමයි තැමෙන සීලය සම්පූර්ණ කරන්න අමාරු. අන්න ඒ වගේ පීවරෙන් පීවර තමන් ඉදියට ඉස්සරහට පස්සට තමයි යනවා. අවසාන වශයෙන් ගත්තොත් මොකද වෙන්නේ? අවසානයේ අපේ දක්ෂතාවය කියලා කියන්නේ බුදුහාමුදුරෝ අභිඥා සූත්‍රයේ දේශනා කළා. මේ ලෝකේ බිහි වෙච්ච බුද්ධිමත් මිනිසියෙකුගේ කාර්යභාරය මොකද්ද කියලා. මේ ලෝකේ ඉපදිච්ච නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් අවබෝධ කරගන්න තියෙනවා නම් මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ? මේ ලෝකේ බුද්ධිමත් කෙනෙක් තමගේ විශේෂම ඥාණයෙන් යමක් ප්‍රහිණ කරන්න තියෙනවා නම් මොකද්ද ප්‍රහිණ කරන්න තියෙන්නේ? මේ ලෝකයේ ඉපදිච්ච බුද්ධිමත් කෙනෙක් තමගේ විශේෂම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් මොකද්ද වඩන්න තියෙන්නේ? සාක්ෂාත් කරන්න තියෙනවා නම් මොකද්ද සාක්ෂාත් කරන්න ඕනේ කියලා අභිඥා සූත්‍රය දේශනා කරනවා. අංගුත්තර නිකායේ 4 වෙනි නිපාතයේ තියෙන මේ සූත්‍රයේ ඊටම වැදගත්. ඔබේ ජීවිතයට ඉහළම වටිනාකම ලබා දෙන්නේ මොකද්ද කියලා මේ සූත්‍රයේ සාරාංශය මේ කොලේ තියෙනවා බලා ගන්න පුළුවන් පස්සේ. ඔබේ ජීවිතයට, ඔබේ අම්මා තාත්තට, ඔබ ගියපු පාසලට, ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයට, උපන් මව්බිමට ඔබ වටිනාකමක් ලබා දෙන්න කැමති නම් විතරක් නෙවෙයි ඔබ මිය ගියාට පස්සේ ඔබේ ශරීරයටත් උපරිම ඒ මృత ශරීරයටත් උපරිම වටිනාකම ලබා දෙන්න කැමති නම් මෙන්න කළ යුතු මාවත මොකද්ද? අවබෝධ කරගන්නව නම් මොකද අවබෝධ කරගන්න තියෙන සුවිශේෂී දේ? අපේ ජීවිතය අවබෝධ කරගන්න එක. මොකද ජීවිතය කියන්නේ? පංචස්කන්ධය අවබෝධ කරගන්න එක. අපේ ජීවිතය කියන්නේ හැම මොහොතෙම ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇහිම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයට පහස ලැබීම, මනසට අරමුණු ගැනීම. මේ හැම ආයතනකින්ම මොකද්ද වෙන්නේ? ඒ සම්බන්ධ වීම කියන්නේ ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඇසින් රූපයක් දැක්ක කියන්නේ ස්කන්ධ පංචකයක් පෙරපසුන විහටගත්තා. එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒක නොදැක්කොත් ඒක ස්කන්ධ පංචකයක් බවටපත් වෙලා ඒ තුල හිත බැස ගන්නවා, දුක් විඳින වෙනවා. ඒ හටගත් ස්කන්ධ පංචකය හරියට මුලා නොවුනොත් ඒක එතනම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ තමයි දුක්ටෙන් නිදහස් වෙනවා කියන කාරණය. මෙන්න මේක තමයි බෞද්ධ අධ්‍යාපනයේ ඉහළම ප්‍රතිඵලය. මේක තමයි බෞද්ධ අධ්‍යාපනයේ අග්‍රඵලය. මෙන්න මේ අවබෝධය ලැබෙච්ච කෙනා ඊට පස්සේ තේරුම් ගන්නවා, මං එහෙනම් මොකද්ද දුරු කරන්න ඕන කියලා. මොකද්ද දුරු කරන්න ඕන? ඒ තමයි අවිද්‍යාවත් භව තණ්හාවත්. අර හටගත් ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධයක් බවට පරිවර්තනය නොවන විදියට අවිද්‍යාව බැහැර කිරීම, නැත්නම් විද්‍යාව උපදවා ගැනීමයි අපේ කාර්යභාරය වෙන්නට ඕන. ඒත් එක්කම භව තණ්හාව, භවයට තියෙන ඇලීම දුර වෙනවා. ස්කන්ධ පංචකය තේරුම් ගත්ත පමණට අවිද්‍යාවත් භව තණ්හාවත් දුර වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒක දුරු කරන නම් මාවත විදියට වඩන්න ඕන මොකද්ද කියන එකත් තේරුම් ගන්නවා. මොකද්ද වඩන්න තියෙන්නේ? වඩන්න තියෙන්නේ දීර්ඝව කියනවා නම් ආරසණික මාර්ගය, කෙටියෙන් කියනවා නම් සමත විදර්ශනා දෙක. හිත සමාධිමත් කිරීමත්, ඒ සමාධිමත් වෙච්ච සිතින් මේ අනිත්‍ය යලි යලිත් නොනින් මෙනෙහි කිරීමත් තමයි නොනැති කෙනෙකු විසින් තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් කළ යුතු කාර්යභාරය. අන්න ඒ සමත විදර්ශනා වඩන පමණට මොකද වෙන්නේ? ඒ වඩන පමණට විද්‍යා විමුක්තිය දෙක සාක්ෂාත් වෙනවා. මේ අවබෝධය ලැබෙනවා, ලැබිච්ච පමණට විමුක්තියටපත් වෙනවා. සාමාන්‍යයෙන් ඉහළ විමුක්තිය කියන්නේ නිර්වාණය. නමුත් ඊට පල්ලෙහා ස්ථාන ගානක විමුක්තිය දක්වලා තියෙනවා. පංච නීවරණ දුරු වීම ඉඳන්ම. එහෙමත් නැත්නම් ඊට කලින් ඕනම් පංචශීලය රකින්නකොට තමන් යම්කිසි විදියකින් දුකෙන් නිදහස් වෙනවා. පංච නීවරණ දුරු වෙනකොට ඒ දුරු වෙච්ච පමණට ප්‍රථම ධාන ආදී ධාන ලබන පමණට දුකෙන් නිදහස් වෙනවා. සක්කාය දිට්ඨිය ආදී මූලික සංයෝජන දුරු වෙනකොට ඒ පමණට සෝවාන් වීමසෙන් දුකෙන් නිදහස් වෙනවා. අන්න ඒ වගේ ටිකෙන් ටික වඩන පමණට තමන්ට දුකෙන් නිදහස් වීම බලමින් දැක දැක ඉදිරියට යන්න පුළුවන් ගමනක් මේක. නිවන් දැකලා විතරක් ප්‍රයෝජන ගන්න ගමනක් නෙවෙයි. දැන් බලන්න පංචශීලයේ කඩවෙන කෙනෙක් ඉන්නවා. ඉතින් පංචශීලයේම කඩාගෙන ඉන්නවා කියලා. ඒක නා එකක් ආරක්ෂා කරනවා. යාට ලොකු සහනයක් තියෙනවා. ඊට පස්සේ තව දෙකක් ආරක්ෂා කරනවා යා. කලින්ට වඩා සහනයක් තියෙනවා. කොහොමම ගිහලා පහම රකින්නකොට කරදර ගානකින්, ලෙඩ දුක් ගානකින්, මිල මුදල් ලැබීම් ගානකින් යා මිදෙනවා. කලින් තරම් මිල මුදල් වැය වෙන්නේත් නැහැ, කාලේ නාස්ති වෙන්නේත් නැහැ, බැනුම් අහන්න වෙන්නේත් නැහැ. උඟා පහසුකම් එනවා තමන්ට. ටිකෙන් ටික තමන්ට ඒකේ සුවය දැක ගන්න පුළුවන්. ඒකටයි කියන්නේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා. මේ ජීවිත කාලයම ධර්මයේ සාන්දෘෂ්ටික බව විඳින්න පුළුවන්. මෛත්‍රිය වඩනකොට ටිකෙන් ටික අර තියෙන මනාපකම් වල ලිස්ට් එක අඩු වෙනවා ටිකෙන් ටික. මුලින් ඇතමිට 25ක් ඉදලා ඉන්න ලිස්ට් එකේ ටිකෙන් ටික ලිස්ට් එකේ නම් ඩිලීට් කරනවා අපි. මෛත්‍රිය වඩන්න වඩන්න මේ ලිස්ට් එක අඩු වෙන්න ඕන අපි. පින්නොතනි මෙන්න මේව තමයි ටිකෙන් ටික විමුක්තියටපත් වීම කියලා කියන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා පින්නොතනි සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම වඩනකොට එන්න එන්නම අපි විමුක්තියටපත් වෙනවා. නිවුණු සැනසුණු පුද්ගලයන් බවටපත් වෙනවා අපි. මෙන්න මේ ධම්මගේ අපි ඉන්නකොට අන්න ඒ ලබන ප්‍රතිඵලය ගැන ඉන්ද්‍රිය භාන සූත්‍රයේ අනුපිළිවෙලින් ඉස්තර කරනවා. අපි අඛණ්ඩවම මේ ධම්මග සඳහා අපේ උපරිම දායකත්වය කැපවීම අපි අවංකව දක්වලා ඉන්නවනම් නිකං කරන්නම් වාලේ නෙවෙයි. එක පැත්තකින් බුද්ධිමත් වෙන්නට ඕන, අනිත් පැත්තෙන් කල්යාණ මිත්‍රයන් යලි යලි ඇසුරු කරමින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන, අනිත් පැත්තෙන් තමන් අවංක වෙන්නට ඕන. අවංක බව සක්‍රීය සවන් දීම, සුවච බව, බුද්ධිමත් බව. මේ කියන කරුණු ඇතුව කල්‍යාණ මිත්‍රත්වයේ සෙවණ අපි ලබනකොට එන්න එන්නම මේ දහමගත් එක්කම අකණ්ඩව තමන් දහමට නැඹුරු වෙනවා. ඇයි නැඹුරු වෙන්නේ? එක අතකින් තමන්ට දුකෙන් නිදහස් වෙන උවමනාවක් තියෙනවා. අනිත් පැත්තෙන් මේ දහම යනකොට තමන්ට රිසල්ට් එක පේනවා. දැන් ඔබ බලන්න උදේ පාන්දර අවදි වෙලා වැරට යනවනේ නේ. සීතල වුණත් ලෙඩ වුණත් එහෙම ඉන්නේ නැහැ නේ. ඇයි යන්නේ? පඩි ගෙවන්නේ නැහැ කියලා දන්නවනේ යනවද ඔහම? යන්නේ නැහැ නේ. පඩි ගෙවන්න හින්දනේ ඔය යන්නේ නේ. අන්නේ ඒ පඩි ඔබට ලැබෙන්නේ කොහොම සතියන් තියෙන නැත්නම් මාසෙ අන්තිමට. නමුත් වෙනතුනි මේ රැකියාවේ පණිවිඩය. පඩිය. මේ බුදුහාමුදුරෝ දේශනා කරපු මේ සදාම් පණිවිඩය රැකීමේ නැමැති රැකියාවේ පඩිය ඔබට රකින්න මොහොතෙම ලැබෙනවා. එතකොට ඔබ රැකියාවට නොගිහිල්ලා මේක කරනව නෙවෙයි. ඔබ ජීවත් වීමත් ධර්මයේ හැසිරීමත් එකක් බවට පත් කරගන්න. හරියට හුස්ම ගන්නවා වගේ. හුස්ම ගන්න කියලා ඔබ නිවාඩු දාලා හුස්ම ගන්න නෑ නේද? ඔබ ජීවත් වීමම තමයි හුස්ම ගන්න එකත් එක්කම කරන්නේ. අන්න ඒ වගේ අපි උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන්ම මොකද කරන්නේ? උදේ අවදි වෙච්ච මොහොතේම ඉන්න ආසනේ මැදේම ඉඳගෙන සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියලා ඔබ ප්‍රාර්ථනා කරනවා. අද දිනේ මට හමු වෙන හැම දෙනාම සුවපත්ත්වා කියලා වැඩ පටන් ගන්නවා. දත් මදින යනකොට ඊතහාම සිහෙන් දත් ටික මදිනවා. මදින ගමන් ඕන නම් 233 කීපයක් මෙනෙහි කරන්නත් පුළුවන්. වැසිකිලි හැම ඉන්නකොට ටොයිලට් එකේම ඉන්නකොට කීපයක්ම හොඳටම බලා ගන්න පුළුවන්. තිනතුනි ඒව කර කර තමන් කරනකොට අනිත් එක සිහියෙන් ගතේ තිතේ නිතින්නේ වගේ හැම දෙයක්ම සිහියෙන් ඔබ කරනවා. ශරීරය මතක් වෙනකොට ධාතු මනසිකාරය මෙනෙහි කරන්න පුළුවන්. ඒ ඉන්න ගමන් සිතට සිතවිලක් එනකොට චිත්තානුපස්සනා බලන්න පුළුවන්. පාරේ යනකොට අනිත් වාහනත් එක්ක එකට යනකොට තමන්ගේ සර්කල් එකේම ඉන්න අයට මෛත්‍රී වඩම යන්න පුළුවන්. කාර්යාලෙදි කෙනෙක් හම් වෙනකොට හිත යමනාපෙන් ඇති වුණත් අනේ මම මේ උදේ මෛත්‍රී වඩලා ආපු කෙනා නේද මේ ඉන්නේ කියලා බලලා ඒ ප්‍රිය ඇසින් යාත් එක වැඩ කරන්න පුළුවන්. ඒ අතරේ හිත අනිත්‍ය සංඥාව ඇතිවීම නැතිවීමත් බලන්න පුළුවන්. ගෙදර දරුවා ගැන කාර්යාලෙදි මතක් වෙන්න පුළුවන් අනේ මම මේ මතක් කරන්නේ මගේම මේ සිතම නේද කියලා ඔබට ඒ සිතේ අනිත්‍යතාවය තමන්ගේම මයින්ඩ් එක නේද දැන් මේ රීඩ් කරන්න කියලා නුවණින් බලමින් වැඩ ටික කරන්න පුළුවන්. තමන් උගන්වනවා නම් රැකියාවේ අනිත් අයට ප්‍රතිලාභ ලබා දෙන කෙනෙක් නම් ඔබට මෛත්‍රියෙන් ඒ ටික කරන්න පුළුවන්. ඔබේ හැමදේම මේත් එක්ක සාර්ථක වෙනවා. ඒ නිසා ධර්මය අපි දන්නවා නම් පිනතුනි ඒ දැනුමත් එක්කම අපේ ජීවිතේට මේ දහම බද්ධ වෙනවා. ජීවත් වීමත් ධර්මයේ හැසිරීමත් දෙකක් නෙවෙයි එකක් කරගන්න. මේ ගමන ඉදිරියට යනකොට හෝ ටිකෙන් ටික මේ ධර්මය අකණ්ඩව යෙදීමේ ප්‍රතිඵල විදියට ඔහුට ඇසෙන් රූපයක් පේනකොටම ඒ ඇසෙන් ඇතිවෙච්ච රූපේහි ඇලීමක් හරි ගැටීමක් හරි ඇති වෙනවා නම් ඉක්මනටම දන්නවා දැන් මේක මට ඇති උනේ රූපේ හිත බැසගත්තු නිසා කියලා ඉක්මනටම හිත වැත්ත බලනවා. හරියට කණ්ණාඩිය ළඟට යනකොටම කන්නාඩින රූපේ බදාගන්න හිතන සමාලාට හිතනකොටම තේරෙනවා අයියෝ මමම නේද මේ බදාගන්න යන්නේ වැරදුනා නේද කියලා හිතන වගේ වැඩ. නමුත් කන්නාඩිය ළඟට යනකොට අපි හැම කවදාවත් වෙන්නේ නැහැ නේ අපට. අපි යනකොටම පෙරපසු නොවි අවබෝධය ඇති වෙනවා මේ කන්නාඩිය ඉස්සරහා පේන ඇත්ත කෙනෙක් නෙමෙයි මේ පැත්තෙම ඡායාව කියන එක. අන්නේ වගේම පෙරපසු නොවි ඉක්මනටම හටගන්නව තමන්ට ඇසෙන් රූපයක් දැකලා මේක ප්‍රියයි මේක අප්‍රියයි කියලා හිතුනොත් තමන්ට වැරදුනා නේද කියලා හිතලා ඉක්මනට මැස තුල සංවර වෙනවා. කනට ඇහෙන ශබ්දයකින් හිතේ ඇලීමක් ගැටීමක් ඇති වුනොතින් ඉක්මනටම දන්නවා මේ වැරදුනා තමන්ට මේ මුල නොදෙකමු නිසා කියලා ඉක්මනට මායිත සංවරයට පිටලා ඉක්මනට උපේක්ෂාටපත් වෙනවා. මෙන්න මේ වගේ අනුත්තර ඉන්ද්‍රිය බහනා බුදුදහමේ සඳහන් කරනවා මේකේ වේගය තමන්ගේ ධර්මයේ ප්‍රැක්ටිස් කිරීමේ වේගය වැඩි වෙන්න තමන් මුලා වෙන ගතිය එන්නේ නැමඩු වෙනවා. මේක තමයි අනුත්තර ප්‍රතිපදාව. ඊට පස්සේ සීක ප්‍රතිපදා විදියට මේ ප්‍රිය අප්‍රිය බව ඇති වෙනකොටම තමන් ලැජ්ජාවට දුකට පිළිකුලටපත් වෙනවා. අනේ මං වගේ ශ්‍රාවකයෙකුට මේ වගේ මුලා වෙන්න හොඳ නෑ කියලා. ඒ විතරක් නෙවෙයි. භාවිත ඉන්ද්‍රිය මට්ටමට යනකොට මොකද වෙන්නේ? ඇසෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපය ප්‍රිය දෙයක් නම් ඕනනම් ප්‍රිය විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. හැබැයි අභ්‍යන්තරයේ දකිමින් තමයි බාහිර ප්‍රියක මෙනෙහි කරන්නේ. ලෝකයේ අය කෙනෙක් වර්ණනා කරනකොට ආ හොඳයි කියලා රහතන් වහන්සේලාත් එහෙමයිනේ. ගංගා දිය ඇලි උද්‍යාන වර්ණනා කළා තියෙන්නේ. ඒ අර ලෝක සම්මත විදියට හැම ඇතුළ බලාගෙන එක කරන්නේ. බාහිර රූපේ බැසගෙන නෙවෙයි. ඒ වගේම බාහිර තමන් අකමැති දෙයක් අප්‍රිය දෙයක් දැක්කොත් ඒක ප්‍රිය විදියට ඕනනම් එහෙම මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ ප්‍රිය අප්‍රිය බව දෙකම දුරු කළා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් ඒක කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට පින්තුනේ ටිකෙන් ටික ඉදිරියට යනකොට අර බාහ්‍ය සූත්‍රයේ තියෙන විදිහට ඔහු දික්ඨේ දික්ඨමත්තන් ස්වභාවයෙන් ඉන්න දක්ෂ වෙනවා. ඒ විතරක් නෙවෙයි කිංසුකෝම සූත්‍රයේ කියන විදිහට අර සමති විදස්සනා නැමැති දූතයෝල විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මාවත දිගේ සතිය නැමැති දොරටු පාලයාගෙන් අතුරත් වෙලා විඥානෙ නැමැති අර දොරටු නගර හිමියාට සතර මහා භූත රූප නැමැති මන්සන්ධියේ ඉන්න විඥානෙ නැමැති දූතයාට විඥානෙ නැමැති නගර හිමියාට පණිවිඩය අරන් යන මට්ටමටම තමන් පෙරපසු නොවි උපරිම ලෙස සමත විදර්ශනා දෙකේ යෙදෙන කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඥානපූර්ව ප්‍රතිපදාවෙහි සසර පැවැත්ම සහ සසර නැවැත්ම පිළිබඳව වූ මාවත. මේ අපි තාම කෙටියෙන් සඳහන් කළේ අපිට තියෙන වෙලාව හැටියට මේ හැම කරුණක්ම හැම සූත්‍රයක්ම තවත් දිගට ඇදලා තවත් විස්තර කරන්න පුළුවන්. නමුත් පින්තුන්ගේ කාලයත් හැම දෙයක්ම සලකලා බලලා අපිට කියන්න පුළුවන් උපරිම සාරාංශ වශයෙන් ඉතාම සරලව මේ කරුණ ටික සඳහන් කළේ. පින්තුන්ගේ ප්‍රශ්න එහෙම ආන තියෙනවා නම් අහන්න පුළුවන්. ඇත්තෙම දැන් ස්කන්ධ පංචකය කියන්නේ ඒක ඇත්තෙම අපි දකින්නෙම නිරුද්ුණාට පස්සේ. ඒක හටගන්න ඒ මොහොතේම අපට මේ මොහොතින් දකින්න බෑ. නිරුද්ුණාට පස්සේ කියන්නේ දැන් අපිටම සාපේක්ෂව අපි කතා කරන්නේ. ඇත්තෙම පුද්ගලයේ සාපේක්ෂව නෙමෙයි මේ කතා කරන්නේ. මේක ධර්මතාවයක් විදිහටයි කතා කරන්නේ අපි. බාහිරෙන් තියෙන විරුද්ධ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ බාහිර රූපය. බාහිර ඇත්තෙම බාහිර අභ්‍යන්තර කතාවක් ධර්මයේ දැක් වෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ අජ්ජත්තනවා කායේ කයන පස්සේ විහෙරති බයිද්ධාවා කායේ කයන පස්සේ විහෙරති කතාවක් කියනවා. ඒ ඇත්තෙම ආරම්භක පියරදී විතරේ අභ්‍යන්තර බාහිර කතාවක් කතා කරන්නේ. අවසානයේදී අභ්‍යන්තර බාහිර කතාවක් නෙවෙයි. දැන් මේක දැන් මේ අත කියලා ගන්න. මේ අත කියන එක ගත්තොතින් මගේ ඇහැට සාපේක්ෂව මේ අත මොකද්ද? මේක රූපේ. රූපේ කියන්නේ අභ්‍යන්තර බාහිරද? රූපේ කියන්නේ බාහිර. හැබැයි මේ අතට මහත්ය ගැහුවොතින් නැත්තම් මම මේ අතින් ගැහුවොතින් මේ අත මොකද්ද? මේ අත කය. කය කියන්නේ මොකද්ද? අභ්‍යන්තරද බාහිරද? එතකොට අභ්‍යන්තරයි. ඒකට අභ්‍යන්තර බාහිර කතා වෙන්නේ ඒ වෙලාවට ආයතනට සාපේක්ෂව සහ එක මට්ටමකදී විතරයි. පරමාසත්‍යට ගියාට පස්සේ ගැඹුරට ගියාට පස්සේ අභ්‍යන්තර බාහිර කියන දෙකම අන්ත බවට පත් වෙනවා. සවනසෙද මට ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි අත්තට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි නිරුද්ධ වෙනවා කියලා කියන නිරුද්ධ වෙච්ච දෙයක් අපි ගන්නයි කියලා. මොකද්ද කියන්නේ? ඇත්තෙන්ම කෙලින්ම තමන්ගේ ප්‍රඥාව දිනු කරන අවස්ථාවේ මේක බාහිර අපි රූපයක් කියලා කිව්වට සම්පූර්ණ වෙන්නේ ප්‍රඥාවෙන් දකින අවස්ථාවක් මේක. සතර මහා භූත රූපවත් ආයතනවත් ආයතනවත් අපිට ළඟා වෙන්න බෑ ඇත්තෙන්ම. ඇස නැමැති ආයතනයට රූපේ නැමැති ආයතනයට අපට නෙවෙයි රහතන් වහන්සේටවත් ළඟා වෙන්න බෑ. අපි මේ සම්පූර්ණයෙන්ම ප්‍රඥාවෙන් මෙනෙහි කරන අවස්ථාවක් මේ. ඒ ප්‍රඥාවෙන් මෙනෙහි කර කර අවිද්‍යාවෙන් මුලා වෙන ගතිය නැවැත්වීමක් මේක. ඒක පුද්ගලයක් කරනව නෙවෙයි. මුලදී පුද්ගලයක් කරනවා කියන මට්ටමෙන් තමයි යන්නේ. සමත විදර්ශනා වඩන සමතේ පටන් ගත්ත ගාම සිල් සත්‍යෝ සෝපත්‍යත්වා කියන කතාවෙන් ඉඳගෙනම පුද්ගල සංඥා තුල තමයි ඉන්නේ. නමුත් ඒක දිගට මේ මට්ටමේ ඉන්නේ අපි. අපි ඉදිරියට යන්න යන්න අවබෝධයත් සමගම මේක පුද්ගල සංඥාවෙන් මිදෙමින් තමයි මේ ගමන යන්නේ. එතකොට මම කරන දෙයක් නෙවෙයි, පුද්ගලයෙක් බලන දෙයක් නෙවෙයි. මේක බැලීමම ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥාවෙන් වඩනවා, විඥාණයෙන් දැක ගන්නවා. මේ ප්‍රඥාව සහ විඥාණය කියන දෙක එකට සම්බන්ධ වෙමින් යන ගමනක් මේක. එක පැත්තකින් ප්‍රඥාව කියන චෛතසික දියුණු කරනවා. චිත්තං පඤ්ඤංච භාවයන් කියන්නේ මේක ඇත්තෙම. එක පැත්තකින් සිත වඩන්නට ඕන, සිත සමාධිමත් කරන්නට, අනිත් පැත්තෙන් ප්‍රඥාව වඩන්නට ඕන. ප්‍රඥාව වඩනවා කියන්නේ චෛතසික වඩනවා. මේ යථාර්ථය එන්නේ නම නුවණින් දකිනවා. දකින්න දකින්න වෙන්නේ ඒ දැකපු ප්‍රමාණයට විඥාණයෙන් දැක ගන්නවා. විඥාණයෙන් දන්නවා තමයි මෙච්චර ප්‍රමාණයට දැන් දන්නවා කියලා. ඒ දකින ප්‍රමාණයට ඇලියම් ගැටීම දුර වෙනවා. ඇලියම් ගැටීම දුර වෙනවා කියන අපි ආයි උත්සාහයක් දරන්නේ නැහැ. අපිට තියෙන මේ කාර්යභාරය කරන එක විතරයි. මේ කාර්යභාරයේ කිරීමේ ප්‍රතිඵල විදියට තමයි විද්‍යාමය දෙක සාක්ෂාත් වන්නේ. අවිද්‍යාව බව තණ්හා දුර වෙන්නේ. අපට එක පැත්තකින් ස්කන්ධ පංචකයේ ස්වභාවය දැනගෙන අනිත් පැත්තෙන් උපරිම ලෙස සමති විදර්ශනා දෙකේ යෙදීමේ අපට තියෙන්නේ. ඒහි යෙදීමේ ආනිසංස විදියට එක පැත්තකින් අවිද්‍යාව බව තණ්හා දුර වෙනවා, අනිත් පැත්තෙන් විද්‍යාව මුක්තිය සාක්ෂාත් වෙනවා. ඒ දෙකම අපි බලාපොරොත්තු වෙන කරන දේවල් නෙවෙයි. රාගය ද්වේෂය දුර වෙන්න කියලා ප්‍රාර්ථනා කරන දෙයක් නෙවෙයි මේක. විද්‍යාව මුක්තිය සාක්ෂාත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන දෙයක්වත් නෙවෙයි මේක. අපට මේ වැඩ ඒ නිසා තමයි කියන්නේ අටංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහා කියලා. සේකයන් වහන්සේ අංගාටකින් යුක්තයි. ඒ අංගාටකයේ උපරිමයටට පත් වෙනත් එක්කම අංග ඒ අටම 10ක් බවට පත් වෙනවා. අනිත් දෙක තමන් ඉබේකතු කරගන්න දෙයක් නෙවෙයි. මේකේ රිසල්ට් එකේ ප්‍රතිඵලයක් තමයි අනිත් අංග දෙක කියලා කියන්නේ. අංග 10ක් වඩන්න කියලා නෑ. වඩන්න පිනංග 8යි. අංග 8 වඩනකොට තවත් අංග දෙකක් ඒකෝ පරිපූර්ණත්වයට පත් වෙනවා. අපි ස්කන්ධ පංචකය බලන්න වෙන්නේත් අපිට මුල් අවස්ථාවේදී පංචස්කන්ධය තුලමයි. ඒ බලන අවස්ථාව තුල අපි ලෝකයේ තුල තමයි ඉන්නේ. හැබැයි ඒ තුල ඉඳගෙන තමයි අපි අර නිරුද්ධ වෙච්ච එක බල බල දිගට සිත්වල ප්‍රපංච සහිත පචු පංචස්කන්ධයන් නිර්මාණය වෙන ප්‍රමාණි ක්වොන්ටිටි එක අඩු කිරීමයි කරන්නේ. අඩු කරන්න කරන්න අපේ පංචස්කන්ධය තුල ඉන්න කාලය ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙල එන්න එන්නම ස්කන්ධ පංචකයේ සමුදේ වැය දකින්න මට්ටමටමපත් වෙනවා. හොඳයි, පින්තුනි තවත් අපි ඉදිරියේදී තවත් ඉඩ ලැබෙන විදිහට සාකච්ඡා කරමු. ඇත්තෙම අර අපේ බුද්ධ රාකිත හාමුදුරුවත් උදාහරණයක් සඳහන් කළේ. දැන් අපි ලුණු කැටේ උපමා කාඳුර කිව්වේ. ලුණු කැටේ මුලදී බලන්නේ ගොඩ ඉඳලා. හැබැයි පස්සේ ඒක වතුරේ දිය කළා හරිනවා. ඒක ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අධ්‍යක්ීම බවට පත් වෙනවා. ඒක ප්‍රත්‍යක්ෂයට යනකොට ඒ තුලම අපි ඉන්නේ. මුලදී අපි මේ තුල ඉඳගෙන උපාදානස්කන්ධ පංචකයේ තුල ඉඳගෙන සුතමේ ඥාණයෙන් බලලා මේ තුල ඉඳගෙන අපි වඩනවා. වැඩිමේ අවසාන ප්‍රතිඵලය තුල අපි ඒකම හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව දකින දැක්මක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පුද්ගල සංඥාය මිදිත කෙනේ බවට පත් වෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හට ගන්නව නම් හට ගන්න තියෙන දුකමයි. ඒ කියන්නේ අපට රූපයක් දැක්කනම්, ශබ්දයක් ඇහුවනම්, මොකක් හරි දෙයකින් අපේ ජීවිතය තුළ යමක් හටගත්තනම්, යමක් ඇතේ කියලා ගත්තනම් ඒ ගත්තේ දුකමයි. ඒක නිරුද්ධ වෙන බව දැක්කනම් ඒ දැකීමම තමයි දුකේ නිදහස වීම කියලා කියන්නේ. නිරුද්ධ වෙන්න තියනවා නම් නිරුද්ධ වෙන්න තියෙන්නේත් මේ දුකමයි කියලා. හොඳයි පින්නතුනි, ඉඩ ලැබෙන අවස්ථාව විදිහට අපි ඉදිරියටත් කරුණු සාකච්ඡා කරමු. මහන්සිද? මහන්සි අඩු වෙන්න ඕනේ වේ බණහල වුණා. බර අඩු වෙන්න ඕනේ. බර වැඩි වෙන්න බෑ. බාර නික්කේප කියලා එකක් දේශනා කරානේ. දහමෙහි තුල හැසිරෙනකොට අපිට ඇත්තෙම වෙහෙස වෙන්න බෑ ඇත්තෙම. තියෙන වෙහෙසත් අඩු වෙන්නට ඕන. ඒක තමයි දහමින් ලැබෙන ආනිසංසය. ධර්මයේ හැසිරෙන කෙනෙකුට බණ කියන ගිහිල්ලා හෝ ධර්ම සාකච්ඡා කරන්න ගිහිල්ලා හෝ අපට මහන්සි වුණා කියලා කියන්න බෑ ඇත්තෙම. ඒක තුලදී අපේ හිත යම්සි පමනට හරි අවිද්‍යාවෙන් මිදෙන්නට ඕන, රාගදේශ අඩු වෙනවා. ඒ පමනට අපි තිබ්බටත් වඩා අපේ ජීවිතේ සැහැල්ලුවක් ඇතුවයි අපි එතනින් නැගිටලා යන්නට ඕන. ඉතින් ඔර්ලෝසු දිහා බලනකොට නම් ටිකක් කලබල ගතියක් ඇති වෙන්න පුළුවන්. ගෙදර ට්‍රැවල් ටිකක් තියේ කියලා. නමුත් වෙනතුනි දහම තුළ ඒ ආසාදී තමම් දකිනකොට තමන්ට ඒ මානසික සුවය ලැබෙන්නට ඕන. ඉතින් ඒ දහම අපට දැනට තේරෙන මට්ටමින් අපි මේ සඳහන් කළේ. ඉතින් මටත් තව තේරෙනකොට මේ කියන කරුණු තවත් දිනු වෙන පුළුවන්. ඒ නිසා මම ෆයිනල් රෙෆරන්ස් එක විදිහට ඔබ දැම්ම ගන්න එපා. මමත් දහම තුල ඉන්න කෙනෙක්. මමත් දහම ඉදිරියට යන කෙනෙක්. තාම ගුරුරු ඇසුරු කරමින් පොතපත් කියවමින් වඩමින් යන කෙනෙක්. සා දැනට මට තේරෙන විදිහට මම මේ සඳහන් කළේ වෙලාවත් හැටියට. ඉතින් තවත් මට තේරෙනකොට මේවත් තවත් දිනු විදිහට සඳහන් වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමයි අපි මේ ගමන මග යන්නේ. ඉතින් හාමුදුරුවෝ හැටියට අපට සම්පූර්ණයෙන්ම නිර්වාණාභෝධය දැකලා බණ කියන්නේ නැහැ මේකයි. මේ යන ගමනේ යන ගමන් තමයි අපි අනිත්‍යට උදව් කරන්නේ. එහෙම ධර්මායේ කෙලවරට ගිහිලා අවබෝධය ඔක්කොම ලබලා ඉවරලා බණන්න අවතිනනම් ඔබලට කාගෙන්වත් බණහන්න අවස්ථාවක් නැතිනවා සමහරලාට. සි අඩු ගන්න බණහනේ සිව්පස්සේවත් පූජා කරන්න කෙනෙක් නැති වෙනවා අන්තිමට වෙන්නේ. ඒ නිසා අපි මේ තුල ඉඳගෙන ලෞකික කුසලයක් කරමින් සුගතියට මඟ පාදා ගනිමින් අනතිමානීව විශේෂයෙන් කාරණිමෙත සූත්‍රයේ තියෙන කරුණු ටිකත් එක්ක අපි යන්නට ඕන. ඒක ඊටාම් වැදගත් දෙයක්. එයින් බැහැර වුණොත් අපිට එතෙමට ධර්මඥානෙ තියෙන පුළුවන්. හැබැයි මේ දහමෙහි ආස්වාදේ ලැබෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. කාරණිමෙත සූත්‍රෙන කරුණෝ විශේෂයෙන් අවංක බව, ඍජු බව, සුවච බව, නිපක බව ආදී ගුණාංග අඛණ්ඩව ඒ ගුණත් එක්ක අපි කැප වෙන්නට ඕන. එයින් අපි බැහැර වුණොත් දැනුමෙන් අපේ හිස පිරෙවෙන්න පුළුවන්. නමුත් භාවිතයෙන් රිසල්ට් එකෙන් අපි ඉදිරියට ගියා වෙන්නේ නැහැ. ඒක ඉදිරියට යන්න පුළුවන්කම තියෙන ධර්ම ගෞරවයෙන්, ශාස්ත්‍ර ගෞරවයෙන්, ඒ වගේම තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් මේ ගමන අපි යන්නට ඕන. එහෙම යනකොට තමයි තේම අපට හොඳම කල්‍යාණ මිත්‍රයන් ලැබෙන්නේ. කොහෙන් හරි හොඳ රිසෝර්සස් තමන්ට හම් වෙනවා. පොතක් පතක්, වීඩියෝ එකක්, ලින්ක් එකක්, බණ කොහෙන් හරි හම්බෙලා හොඳම තැනට තමන් යොමු වෙනවා. මේ සත්පුරුෂ ධර්මයේ තමයි ඉඳීමේ ප්‍රතිඵල විදියට. හොඳයි පින්නතුනි, අදත් මේ පින්නතුන් සිරිත් පරිදි ධර්මශ්‍රමණේ කරා බොහෝ දුර බැහැරින්දාම් පැමිණිලා මේ මල් පහන් ආදිය තෙරුවන් වෙසේ පූජා කරලා පන්සිල් සමාදන් වීමෙන්, සංඝ උපස්ථාන කිරීමෙන්, ධර්මශ්‍රවණේ කිරීමෙන්, දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් කුසල් දහම් තුලින් අපනමින් මියගේ ඥාති හොද මේ පිණිසෝපත් වෙත්වා. විශේෂයෙන් අද දවසේ ශ්‍රී ලංකාවෙහි ලොකු අනතුරකට පත් වෙලා බොහෝ දෙනෙක් ජීවිතයෙන් සමුගත්තා. ඉතින් ඒ අය කොයි තැන්වල ඉපදිලිනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ලංකාවේ 100 ගානක් 200ක් මියගියාට පින්නතුණි ලෝකෙ දිනකට ලක්ෂයක් පිරිස මිනිස්සුන් මිය යනවා. බම්පින් ලෝකෙ මිනිස්සු විතරක් ලක්ෂයක් දිනකට මිය යනවා. ඉතින් ඒ බොහෝ දෙනෙක් ඇතැමිට ඉපදෙන්නේ සුගතියට පල්ලෙහා සුගතිය අහිම කරගෙන. ඉතින් ඒ බොහෝ දෙනෙක් පින් අපේක්ෂාවෙන් ඉන්න තැන්වලයි ඉන්නේ. ඉතින් ඒ හැමදෙනාම තරමුණු කරගෙන අප මේ සිදකලා උතුම් පින්කම් අපි අනුමෝදන් කරමු. ඉතින් අපේක්ෂාවෙන් යම්තාක් සත්‍යම මේ විශ්වය තුළ සිටින්නම් ඒ හැමදෙනාම මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුකේතා හොන්තු ඥාතු. ඉදම් මේ ඥාතේනම් සුකේතා හොන්තු ඥාතු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුකේතා හොන්තු ඥාතු. රැස් කරගත් මේ උතුම් පින සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් බොහෝ කාලයක් වඳින්න ආරක්ෂා කර දෙත්වා. පින තුන සිදු කරන සියලු දැහැමි කටයුතු දිනෙන් දින සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. විශේෂයෙන් ඔබගේ ආදරණීය දරුවන්ට හොඳින් ඉගෙන කියාගෙන ඒ දරුවන් බලාපොරොත්තු වන යහපත් ඉලක්කවලට ගමන් කරන්නට ඔබ රැස් කළාව මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා. ඒ දරුවන්ව හොඳින් රැක දෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පිනතුන් මහ ශ්‍රද්ධාවෙන් තමන්ගේ කාලයේ ධනේ ශ්‍රමය මේ දහම වෙනුවෙන් කැප කළා. මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ මේ උතුම් පින්කම යනිසංසයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්දේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.